මම උදේ පාන්දර ඉඳන් මෙම ස්ථානයේ වැඩ සිටියේ නැහැ. ඔබ දන්නා විදිහට මේ තවත් විහාරස්ථානයකට උදේ වැඩලා දේශනාවක් කළා තමයි දැන් මේ සුළු මොහොතකට කලින් මේකට ආවේ. නමුත් එහෙම කියන්න හේතුව මේ මගේ සහෝදර ස්වාමීන් වහන්සේලා මම දන්න ධර්මයේ එක අචුවේ කොපිස්. ඉතින් මම ඔබට යම් අවබෝධයකින් ධර්මය දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා නම් එවැනිම ධර්ම දේශනාවක් ඔබ හෝ ධර්ම සාකච්ඡාව මීට කලින් ශ්‍රවණය කරන්න ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම ඔබට මෙම ධර්ම දේශනාවට අවශ්‍ය කරන පසුබිම අද උදේ සිට කෙරෙනුයේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡාව ඔස්සේ ඔබට ලැබුණ ඇතැයි කියත් මම විශ්වාස කරනවා. ඒ කෙසේ වෙතත් ඉන්නතුනි මගේ යම් ප්‍රතිපත්තියක් මේ ධර්ම දේශනා කිරීමේ ප්‍රතිපත්තිය. මොකද මේ ප්‍රතිපත්තිය? ඒ ප්‍රතිපත්තිය තමයි මම කතා කරන්නේ ඔබට අවශ්‍ය දේ. ඔබට අනවශ්‍ය දේ කතා කරන එක තේරුමක්. ඔබට අනවශ්‍ය දේ කතා කරනම ඔබේ කාලයත් අපතේ, මගේ කාලයත් අපතේ. ඔබ මෙතනට පැමිණියේ යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපි ඒ දේ මොකක්ද කියලා අපි මුලින්ම ස්ථාපිත කරගමු. අන්න ඒ කාරණාව ස්ථාපිත කරගත් පසු එතනින් ඉදිරියට අපි සාකච්ඡාව අරගෙන යමු. මොකද ඔබ බලාපොරොත්තු වෙන දේ කිව්වොත් මට ලබා දෙන්න පුළුවන් නම් එහෙමනම් එහෙම කරන්න පුළුවන් වුණොත් ඔබ තෘප්තිමත්ව මෙම ස්ථානයේ නික්ම යාවි. මම ඔබ බලාපොරොත්තු වුණ දෙයට වුණ දෙය ලබා දෙන්න පුළුවන් වුණා කියන ඒ සන්තෝෂය ඇතුව මෙතනින් නික්ම යන මට අවස්ථාව ලැබෙයි. ඔබේ බලාපොරොත්තු වෙන කාරණා මොකක්ද කියන එක මම හිතන්නේ අපිට ප්‍රශ්න එකකින් දෙකකින් විසඳ ගන්න පුළුවන්. මොකද එන්නතුනි අපි කවුරු මිනිස්සුනේ යම් යම් වෙනස්කම් අපිට දකින්න පුළුවන්. නමුත් කවුරු මිනිස්සුනේ මේ ඉස්කෙල් මාස් ලේදී ඇලනහර දියන ආඩවත් තියෙන කැමුවල් දියන මිනිස්සු. එතන අපි මේ කාලයක් තිස්සේ අපි හැමෝම ජීවත් වී ගිරෙනවා. මේ ජීවිතේ, මේ කලින් ජීවිතවල, මේ සංසාරයේ තිස්සේ අපි යනවා. අපි එතන දුර යන්න ඕනේ නැහැ. මේ අත්දැකීම් තම තමන් පොඩ්ඩක් මතක් කරගන්න තමන්ගේ වයස කියලා කියනවා. එතකොට මෙතන ඉන්න අඩුම වයස ඇති දුව පුතා කවුද? තමන් බලුනේ අවුරුදු 10ට අඩු කවුරුත් ඉන්නවද? අවුරුදු 10ට අඩු දුවෙක් පුතෙක් ඉන්නවද මේ මෙතන? 12ට අඩු 12ව 12ට අඩු 15ට අඩු 15ට අඩු කවුරුත් ඉන්නවද? ඉන්නවා. තින්නතුනේ ත්‍රිපිටකයේ ඇතුළෙන් තමයි මම ධර්මය කතා කරන්නේ. ත්‍රිපිටකයේ ඇතුළෙන් ඉතුරු කරද්දී මට ලැබිලා තියෙන සාක්ෂි අනුව මේ ධර්ම අවබෝධය ලබා ගන්න පුළුවන් අඩුම වයස අවුරුදු 7යි. ඒ අවුරුදු 7 කවුරුත් මෙතන නැහැ. 7 කෝටි අඩු කවුරුත් මෙතන නැහැ. ඒකෙන් මම ඉස්සෙල්ලා සංගණනය කරලා පටන් ගත්තා. මොකද ඒක නම් ඔබට අවශ්‍ය දේවල් මම දෙන්නේ. අවුරුදු 7 අඩු කවුරු හරි කියන නම් මම දන්නේ නැහැ. ඒගොල්ලෝ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි ත්‍රිපිටකයේ සාක්ෂි නැහැ. ත්‍රිපිටකයේ නැති දෙයක් මම හදලා කියන්න බෑ. ඒ කියන්නේ ඔබට මේ සත්‍යධර්මය අවබෝධ නොවෙන්න දැන් මෙතන ඉන්න ඔක්කොම කනුත් ඇහෙනව නේද? නැත්නම් ඉන්නේ නැහැ මෙතන ඇවිල්ලා නිකන් උඩින් බලන් ඉන්නේ නැහැ නේද? මේ කියන වචන තේරෙනව නේද? සිංහල තේරෙනව නේද? හරි. සිංහලත් තේරෙනවා. කනුත් ඇහෙනවා. වයස අවුරුදු 7ක් ඉක්මවා මම මෙතන අනුම දරුව වයස අවුරුදු 15කට අඩුයි. එහෙනම් පිළිතුරු ඔබට මේ ධර්මය අවබෝධ නොකරගන්න සමාවට කවුරු නැහැ. No excuse. හරි, ඒකනම් මේක ස්ථාපිත කරගත්තනේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. දැන් මම ඉස්සෙල්ල කිව්වා තම තමන්ගේ වයස මතක් කරගන්න කියලා. එහෙම කියපු හේතුව වෙනුනේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ මෙතෙක් කල් ගත කරපු ජීවිතේ ඔබ බලාපොරොත්තු වුණේ මොකක්ද කියලා පොඩ්ඩක් සමන්විතව කල්පනා කරලා බලන්න. විනාඩියක් ඔබේ කාලයක් ඇතුළත තමන් එක්ක පොඩි සංවාදයක හෙදෙන්න. මම ඉස්කෝලේ ගියා, ඉගෙන ගත්තා, රස්සාවක් කළා, සමහර විශ්වවිද්‍යාලේ ගියා, ගෙවල් දොරවල් ගත්තා, විවාහ වුණා, දරුවන්ව හදාගත්තා, වයසට ගියා, පෙන්ෂන් ගියා. දැන් මේ මේ කියන රේඛාවේ ඔබ කොතනක හරි ඉන්න ඕනේ. කොතනක හරි ඉන්නවා ඒ වගේම තවත් ඉදිරියටත් යනවා. කවුරුත් එක තැන නැවතලා ඉන්න කවුරුත් නැහැ නේද? ඒ වුණා මටත් කියන්න මොකක්ද මේ රහස දෙන්නු මටත් දැනගන්න ඕනේ. හැමෝම යනවා මේ රේඛාව. ඔබත් කොහේ හරි ඉන්නවා මේ රේඛාව. එහෙනම් පිටුදුරින් ඔබ මේ ජීවිත කාලයක් තිස්සේ මොකක් උදෙසාද ඔය ඉහත කී කරුණු කාරණා කළේ? නිකම් වචනයකින් දෙකකින් අපි ඔක සාරාංශ කරගමු. මම පොඩි උදව්වක් කරන්න ඕනේ. මම කිව්වොත් ඔබ මේ දේවල් කරේ සතුට උදෙසා කියලා. සාධාරණයි. ඒක වැරද්දක් තියෙනවද? තියෙනවද? නැහැ. නැහැ. එහෙනම් සතුට උදෙසා අපි මේ දේවල් කරද්දී මම මේ කැටි කරලා මේක වචනේ කරන්නේ. සතුට උදෙසා. අපි කෑවේ, දිරුවේ, ඉස්කෝලේ ගියේ, රස්සාවල් කරේ, ළමයි හදාගත්තේ, ගෙවල් හදාගත්තේ, නෑදෑයන්ට මිතුරුකම් ඇති කරගත්තේ, ඒවා අලුත් කරගත්තේ, ඒවා නවත්වගත්තේ. ඔය ඔක්කොම කරේ සතුට උදෙසා. හරි. ඒ කියන්නේ පින්වතුනි ඔබ මේ ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්නේ සතුට. මේ ජීවිතයෙන් සතුට බලාපොරොත්තු වෙන ඔබට සතුට හැරෙන්න, සතුට වෙන ක්‍රමවේදය හැරෙන්න මම වෙන දෙයක් අද ඔබට දුන්නා. ඔබ මගෙන් බලාපොරොත්තු වෙන දේ මෙන්න මම දැන් ඔබට දෙන්න යන්නේ. මම කියන කාරණා පැහැදිලිද? සතුට වෙන, සතුට වීම සඳහා ඔබ ජීවත් වෙනවා නම් මෙතෙක් කල් ඔබ ජීවත් වුණේ සතුට හොයාගෙන නම් මේ කෝටියක් දේවල් කර කර සතුට නම් හෙව්වේ. ඔබ අද මෙතනට ඇවිල්ලා වෙන දෙයක් වෙනව වෙන බෑනේ පින්වතුනි. හරි. කෙනෙක් කියනවා මට උනේ නිවන් දකින්න. ඒකයි මම මෙතනට ආවේ. නිවන් දකින්නේ මොකටද? ඒක සතුට වෙන්න ඉන්නේ. දැන් මං කියන්නේ ඔත්තේ අන්‍යාගමිකයෙක්ගේ මුස්ලිම් කාරයෙක්ගේ නැත්නම් අපේ කතෝලික මහත්මයෙක්ගේ ඒගොල්ලන් එහෙනම් එහෙම නිවන් දකින්නද පිස්සුද කියලා. හැබැයි ඒගොල්ලන් මොකදම සතුටෙන් ඉන්නේ නේද උනේ? අනේ. එහෙනම් අපිට එක තැනකට අපි එකඟ වෙන්න පුළුවන්. අපි මේ සියලු දේ කරන්නේ සතුටේ මොකදද? එහෙමනම් පින්වතුනි ඔබට සාධාරණයක් ඉෂ්ට කරගන්න. මේ ඊළඟට ගත වෙන කොච්චරලාද සංවිධානතර මේ දේශනාව? හරි. ඒ ගත වෙන කාලෙ පුරාවට ඔබට මම දිය යුත්තේ ඔබට අවශ්‍යද? එහෙනම් මම දැන් ඔබට කියලා දෙන්න යන්නේ, ඔබට දේශනා කරන්න යන්නේ සතුටින් ඉන්න පුළුවන් ක්‍රමවේද. හැබැයි මම මෙහෙම දෙයකට උකර එකතු කරනවා. දැන් ඔබ මෙතෙක් කල් ධර්මදේශන අහන්නේ නැතිනේ. අද දෙයනේ කොහොම මේ අද ඊයේ ඉබදිච්ච මිනිස්සු ඇනේ අපි. මේ හාමුදුරු මේ කොහෙද මේ එකපාරට එන මේ සතුට වෙන ක්‍රමවේද අපි උගන්වන්න හදන්නේ. අපි මේ අවුරුදු 40ක් 50ක් 60ක් 70ක් මේ සතුට වෙන ක්‍රමවේද අපි හොඳට දන්නවා. මේ මගේ වායිතේ භාගයක් වෙනකර තිබුණාන්නේ මට එන සතුරු වෙන විදියට උගන්වන්නේ. හැබැයි මම මේ දැන් උගන්වන්න ක්‍රමවේදින් දෙන්නුනේ ඔට්ටුයි ඔබ මීට කලින් අහන්න නැහැ. මේක රැඩිකල් ක්‍රමයක්. හැබැයි හරි සරලයි. දැන් අපි ඔබ ඉන්නේ ඔබ තාම ජීවත් වෙන්නේ මේ කාම ලෝකෙක නෙවෙයි. ඒක ඉතින් වරදක් නෑ මේ. ඇත්ත ඇත්තටම ඔබ කතා කරා. ඇත්ත නියත ගලපක් කතා කරා. අපි මේ ජීවත් වෙන්නේ කාම ලෝකෙනේ. ඒ කියන්නේ කාම වස්තු ඇතුළු කරමින් මම මේක වරදක් කියනෝ නෙමෙයි හොඳේ. කාම වස්තු ඇතුළු කරමින් භෞතික වස්තු වේවා, පුද්ගලයෝ වේවා, ඥාති සම්බන්ධතා වේවා මේ දේවල් ඇතුළු නිසුරු කරමින් අන්නේ කාම ලෝකයේ ජීවත් වෙන්නේ. ඉතින් කාම ලෝකයේ ජීවත් වෙන ඔබට මම කොහොමද හත් දෙයියනේ කියන්නේ කිහිල්ලා රූප ලෝකේ හෝ අරූප ලෝකේ හෝ මේ නිවන් ලෝකයේ විදිහට සතුට වෙන ක්‍රමේ මම ඔබට කියන්නේ කාම ලෝකේ සතුට වෙන ක්‍රමේ. එහෙම නෙමෙයි. ඉතින් ඇයි මෙතන ඉස්සලා හදාගෙන ඊට පස්සේ ඊළඟ තැනට යන්නේ? අපි එහෙම කරමු. මම එහෙනම් දැන් ඔබට කියන්නේ කාම ලෝකේ ඔබ මෙතෙක් කල සතුට වීම උදෙසා යමක් කළා නම් ඊට වඩා බොහෝම සරල ක්‍රමවේදයක් කියලා දෙන්නවා. මේ ක්‍රමවේදය ඔබ ක්‍රියාත්මක කරොත් ඉන්නුතුනේ බොහොම ලේසියෙන් බොහොම පහසුවෙන් ඔබට සතුටින් ඉන්න පුළුවන්. මේ ආශ්වාදයේ කියන දේ ඔබට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි කියමු කාරණාව පහයි. අපි කෑම කන්න ආසයි නේද? මේ පෑන් එක කැරකෙද්දි හරි සනීපයි නේද? ඒ ටිකක් එහෙම වදිද්දි ඇඟට අර ජීතල සුළඟ වදිද්දි ඇඟේ ගෑවි නොගෑවි යද්දි හරි සමීපයි නේද? සිනිඳු සේලයක් ඇඟේ වදිද්දි හරි සමීපයි. පින්තුනේ ඒව හරි ආශ්‍රාදජනකයි. හැබැයි අපි කවදාවත් නවත්වලා පොඩ්ඩක් අපි අහගත්තද මේ ආශ්‍රාදේ මට මේ දැනෙන්නේ ඇයි කියලා? ඇයි මට මේ කෑම කන එක සැප? ඇයි මේ වතුර වීදුරුව පානය කරන එක මට හරි තනීප? ඇයි මේ ඒසි එක ඒසිකින් හමන හුලං මගේ ඇඟේ වදිද්දි මට තනීප? ඇයි මේක හරි ආශ්වාද? අපි නිකන් හිතුවා මේක හරි ආශ්වාදජනකයි, මේකෙන් මහා සැපයක් ලැබෙනවා, මහා සුවයක් ලැබෙනවා කියලා අපි ඒකත් ගියා. පුළු පුළුවන් තරමින් ඒව අප කරා ළඟා කරගත්තා. හැබැයි අපි නවත්තල ඇහුවේ නැහැ මොකක්ද මේකේ වැඩ කරන ක්‍රමවේදය කියලා. එහෙනම් අපි අද ඒක ගැන කතා කරමු පොඩ්ඩක්. ඒක ගැන කතා කරද්දී මේ මුදින අපිට හොඳටම තේරෙයි මේ ආස්වාදයේ තවදම වැඩියෙන් ලැබෙන්නේ මොකද කළ යුත්තේ කියලා. අන්න එහෙම කරන්න පුළුවන් නම් ඔබ මගෙන් බලාපොරොත්තු වෙන දේ මම ඔබට දුන්නා වෙනවා. ඔබට දැන් මම ප්‍රශ්නයක් අහන්නම්. කෑම ආශ්වාද ජනකයි. මොන වෙලාවට එක අම්ම කෙනෙක් කියනවා බඩගින්න ඉන්න වෙලාවට. ඇයි බඩ පිරල ඉන්න වෙලාවට මොකද ප්‍රශ්නය? ඉස්කුරුත්තාවෙන් ඉන්නකොට. එතකොට කෑම ආශ්වාද ජනක නැද්ද? හොඳට තිබහයෙන් ඉද්දී කූල් වතුර වීදුරුවක් ලැබුණොත් ඒක බොන්න ලැබුණොත් ආශ්වාදයි නේ? එළිය හෝගාල වහින හරි සීතල එංගලන්ත නම් නිතරම හරි සීතල. දැන් මෙහෙනේ අපි ෆ්‍රිජ් වල අයිස් කැට දාන්නේ ඒ ඉස්සරහ දොර ඇරියාම හරි අයිස්. දැන් එතකොට සීතල වතුර එකක් බොනකොට ආශ්වාද ජනක මොන වෙලාවද? එළිය සීතල වෙලාවට එළිය රස්න වෙලාවට රස්න වෙලාවට පින්වතුනි අපි යනවා නේද කඩේ shopping යනවා කියලා. ටවුමට ගිහිල්ලා කඩවල් කීපයකට මම ආවද දැන් අපි සාමාන්‍ය එළියට බහිද්දී ලයිට්ුවක් හදාගන්න මෙතනද යනවා. ඉස්සෙල්ලම ගිහිල්ලා චූටි චූටි කරන මේ ගවුමක් ගන්නවා, ලොකු දාන කැප් එකක් ගන්නවා, මේ මහත්යර ධර්මයක් ගන්නවා, මට කියන මොකක් හරි තව දීතරෙක් ගන්නවා, ওই ටික ඔක්කොම ලියාගෙන ඊට පස්සේ ගෙදරට අවශ්‍ය තේ කොළය, හාල් ටිකයි, විස්කුරු ටිකයි, කලවල ටිකයි ওই ටිකත් ලියාගෙන ඈ සබන් කැටේ, ලක් කැටේ ওই ටිකත් ඔක්කොම ලියාගෙන දැන් යනවා කඩේ. දැන් කඩේ පාර දිගේ ඇවිල්ලා ඉන්නවා මට තේරෙනවා. මේ දිනි කස්තර රස නේ. ඒ අතර මේ වාහන වලින් නුම් වදිනවා. හොඳ තද අවුරුද්ද. ඔය වෙලාවට මතක් වෙනවා මේ රෙදි කෑම වගේ ගන්න දිනවා. වටේ ඉඳේ දළුවා. කඩවල් දෙකක් තියෙනවා. එක කඩයක් පෑන් එකක් හයි කරලා අනිත් කඩේ ඒක ඉඳලා ඉන්නවා. මොන කඩේටද ගියේ? ඒක ඉඳලා ඉන්න දින කඩේට. දැන් ඔබ AC එක හයි කරලා තියෙන කඩේ ඇතුළට පොඩ්ඩක් ඒ කඩේ දෙතන ක්‍රමක්‍රමයෙන් ගමන් කරනවා. අන්න ඒ කඩේ ඇතුළට අඩියක් තියෙනවා. දැන් උඩින් හොගාන එන AC තියුණොත් කොහොමද දැන් සැපද? එළිය රස්නේ ඉඳන් ඇතුළට එද්දි හරි තමයි. ටිකක් වෙලා ඉඳි හැබැයි පොඩ්ඩ දැන් එක සීතල වෙලා ඔබ එතනින් ආපු දේ ගත්තට පස්සේ දැන් චුට්ටක් ආපහු එළියට බහින්දි දැලිරත් දැන් මේ පොඩ්ඩක් ජීතල වැඩි වෙලා තියෙනවා. අන්න පොඩ්ඩක් ආයෙ එළියට බහින්දි ආයෙත් සැපයක් දෙනවා, ආයෙත් ආශාවක් දෙනවා. හැබැයි ඉස්සෙල්ලා ඒ ආශාවද දෙනුන්නේ නැහැ. දැන් ඔය කොහොම වාඩි වෙලා ඉන්නේ? තා විනාඩි 15ක් 20ක් විතර ගියාම ඔබ මොකද කරන්නේ? චුට්ට අනිබරි ගහන්නේ. ඒ තත්ත්වෙන් මේ තත්ත්වයට, මේ තත්ත්වෙන් ඒ තත්ත්වයට. ඒ වෙලාවට කොහොමද දැනෙන ආශාවක්? හරි සනීපයි. මොකද මම මේ කියන උත්සාහ කරන්නේ. අපි කල්පනා කරලා බැලුවොත් මෙතෙක් කල් මේ ආශාවදේ කියන දේ අපි දැන් ජීවිතේ පුරාම මොයමද හඹාගෙන කි ඔය කියන සැපය ලබා ගන්න අපි මෙතෙක් කල් මේ ජීවත් වුණේ මොන වෙලාවල් වලදීද? වලදී අපිට මේ ආශාවදේ හෙවත් සැපේ ලැබෙන්නේ කියන එක ගැන අපි පොඩ්ඩක් නැවතින කල්පනා කරන්න බැලුවද? ඇයි බඩගින්නින් ඉන්න මනුස්සයාට කෑම ටිකක් දුන්නාම එයාට ආශාවදේ දැනෙන්නේ? බඩගින්නක් නැති මනුස්සයාට බඩ පිරෙන්න, බඩ ඇලෙන්න කාලේ ඉන්න මනුස්සයාට කෑම ටිකක් දුන්නාම එයා ඒකෙන් දුකක් විඳින්නේ? ආශාවදේ තියෙන කෑම දුරද? ආශාවදේ තියෙන කෑම එකේද? දවසක් බඩගින්නින් මනුස්සයාට කන්න ටිකක් දුන්නාම ආශාවදේ ඒ ආස්වාදයේ ඩබල් කරන අපි මොකද කරන්නේ? දවස් දෙක බඩගින්නේ කියන. එහෙමනේ? දැන් ළමයි කියන පිළිම ළමයි කියන්නේ. අපි දරුණු කට්ටිය මේ ඉස්සෙල්ලා බලමු මොකද ඒ කියන්නේ. දැන් ළමයි කියන පිළිම ළමයි කියන්නේ. මේ දෙන්න යාලු. දෙමව්පිය කැමති නැහැ. දෙන්නව වෙන් කරනවා. වෙන් කළ කාමර දෙකක දාලා කියනවා බයන්න යාර කිය බලන්න. ගියොත් බලන්න. අනේ ඉතින් දැන් අර හොරලියුන් යවන්න try කරනවා. කෑ ගහනවා. කන්නේ කියලා තර්ජනය කරනවා. මොනා කරත් යන්න දෙන්නේ. දවස් දෙකක් ගත වෙනවා. දැන් ඔන්න ඔළුව පොළවේ හප්ප හප්පන මේ වෙලා දිනවා දන්නේ නැහැ. මම මේ දැකපු දේවල් නෙමෙයි කියන්නේ. එහෙම උදාහරණ තියනවා නම් මේ තමයි මම කවුරු වෙනවද දන්නේ නැහැ. අදමයි මේ අපි හම්බුනේ. දැන් පින්දුනේ ඔතන දෙනවා දෙමව්පියෝ දෙගොල්ලෝ ඇවිල්ලා කතා කරගෙන අනේ මේ කමක් නැති අවුරුදු ගානක් තිස්සේ ඇතුළේ ඉතුරු කරපු කට්ටියනේ. ඔහි කමක් නැහැ පොඩ්ඩක් හම්බෙච්ච දෙන්න. කියලා පින්දුනේ මේ දවස් ගානක් දවස් 3-4ක් වෙන් කරලා තිබුණු දෙන්න. තිබු දෙන්න. අන්න දෙන්න හම්බෙන්න. ආශාවදේ ඔය ආශාවදේ තවත් වැඩි කරලා දෙන්න ඕන නම් මොකද කරන්නේ? දවස් 3-4ෙන් නම් නිදහස් කරේ. සතියකින් වගේ නිදහස් කරා නම් අර අම්මට අර මං කිව්වේ කඩේ ගිහුව අම්ම ගැන මං කතා කිව්වේ. ඔය අම්ම පින්වතුනි කඩේ ගිහිල්ලා මලු දෙකක් පිරෙන්න බඩු උස්සගෙන එනවා ගෙදර. මේ අතර එක මල්ලයි අනෙක් අතර තව මල්ලයි. දැන් මේ බෑග් දෙක බරටම බරයි. හරි අරුවයි එන්නේ. වාහනයකුත් නැහැ හොයාගන්න ගෙදරේ. ඕකත් උස්සගෙන දැන් මේ ඉන්දරේ මේ අවුවේ ඇවිල්ලාගෙන එනවා ගෙදර. ගෙදර ඇවිල්ලා ඇවිල්ලාගෙන ඇවිල්ලා කුස්සියට ගිහිල්ලා ඔය බෑග් දෙක අතාරයි. මේ බරට බරයි මේ බෑග් දෙක. අතරින් ගලයි මොකක්ද අම්ම කියන්නේ? හම්මේ නිවන් දැක්කවදී ඔය දරුවට ආදරය කරන දරුවෝ ඔය අම්මට ආදරය කරන දරුවෙක් ඉන්නවා නම් ඒ අම්මට හිතෙනවා නම් අනේ බලන්න මගේ අම්මා කොයිතරම් ආශාවදයක් වින්ද මේ අත්දැකීම තුලින් මේ අම්මට නැවතත් මේ ආශාවදේ දෙන්න මොකක්ද ඒ දරුවා කරන්නේ ආයෙත් මනු දෙක අතර දීලා අනිත් පැත්ත හරවල කඩේ යනවා එහෙමනේ බලන්න තියෙනුනේ අපි ආපු මුලාවක තරම ඔබම මට කිව්වා මේ සංසාරය ඇතුලේ මේ ජීවිතේ පුරාවටම ඔබේ ආයු කාලය පුරාවටම ඔබ හොයාගෙන ආවේ ආශ්වාදේ කියලා ඔබ හොයාගෙන ආවේ සතුට කියලා ඔබ හොයාගෙන ආවේ සැපේ කියලා හැබැයි අපිට අමතක වුණා නේද මේ ආශ්වාදේ මේ සැපේ මේ සතුට අපිට ලැබෙන්නේ එලීමකින් නිදහස් වෙන මොහොතක තියෙන අපිට ඇඟට දැනෙන හිතට දැනෙන පිළීමකින් නිදහස් වෙන මොහොතේ නෙමෙයි අපිට ආශාවල් දෙන්නේ. එහෙනම් පින්වතුනි ඒ ආශාවල් නැවත ලබා ගන්න මොකද කරන්න ඕනේ? ආයෙත් හෙලෙන්න. දැන් හරි මම බලන කෙනෙක් කරගෙන. මම මොකද පටන් ගන්න දෙන්නේ කියන්නේ? පුළුවන් තරම් කාම ලෝකේ සැප විඳින්න පුළුවන් සතුට වෙන්න පුළුවන් ක්‍රමෙ මම ඔබට උගන්වනවා මම කියවෙත රැඩිකල් ක්‍රමයක් දැන් හරි දැන් ඔබට අද යම් සතුටක් දැනෙනවා නම් ඔබ අද වාහනයක ආවෙදී සමහර දෙකට සමහර කට්ටිය ඔය ගෙනල්ලා දරුවෝ බස්සන්නේ සමහර බොහෝ දුර ඉඳන් ආවෙ දැන් ඔබට ආශ්වාදයක් දැන් ඔබට වාහනයක ආවම යම් ආශ්වාදයක් ඔබ වින්දේ ඒ ආශ්වාදයේ ඊට වඩා සිය ගුණයකින් ලබා ගන්න පුළුවන් අපට ආපම ගෙදර යන්න. ඒ කොහොමද? පුදාට එපා කියලා පයින් යන්නේ. පයින් කියලා ගෙදර ගිහිල්ලා කපුල් දෙක උඩ දාගෙන අනේ පුතේ පොඩ්ඩක් මයි කපුල් දෙක මිරික බක් පුළුවන් නම් ඇවිල්ලා තින්දින්ද වෙන්නේ. අන්නේ කපුල් දෙක මිරිකට දැනෙන සමීපකම. හරි ආශ්වාදයි. එනි හරි තරලන විදිහ. ඔබට තව තව ආශාවද ලබන්න ඕන නම් මොකද කරන්න ඕනේ? තව තව දුක් විඳින්න. එච්චරයි කරන්නේ තියෙන්නේ. දැන් ආයි බලහන මෙහෙ ඉන්න ඕනේ. නෑ. ඇයි කාම ලෝකේ නම් අපි ඉන්නේ කාම ලෝකේ ඉන්නක අපි තෘප්තිමත් නම්. කිසිම ප්‍රශ්නයක් නෑ. කාම ලෝකේ හොඳයි. අපිට මෙහෙ යන්න ඕනෙත් නෑ. මේ ඇයි මොකද මෙතන තියෙන ප්‍රශ්නේ කිසි ප්‍රශ්නයක් නෑ. ඔබට ඕනේ තව තව ආශාවදේ විඳින්න නම් තව තව සැපයෙන් ඉන්න සතුටින් ඉන්න ඕන නම් ඔන්න මම අද සරල ප්‍රවේදයක් කියලා දුන්නා. ඒ තමයි තව තව දුක් විඳින්න. පුළුවන් තරම් දුක් විඳින්න. ඔබ අද පැය 7ක් වැඩ කරනවා නම් පැයක් ගෙදර පැයක් වැඩ වෙන හැටිද? නැත්නම් තව පැයක් වැඩ කරනවා. සල්ලි දෙපා කියන්නේ. ඇයි මේ සල්ලි වැඩනේ මේ අපි මේ වැඩ කරන්නේ. තවකට මහන්සි වෙන්නේ. ඇයි මහන්සිලා ගෙදර ආවම දැනට සමීපක මොකද? ඒතර මේ සමීපක තව වැඩි කරන්නේ තව ටිකක් මහන්සිලා ඉන්නේ. පොඩි දරුවෙක් යෝරුවට ඩොක්ටර් කයි. ඊට පස්සේ අම්මයිල දෙවි ටිකක් දාලා අත ගන්න. සමීපයි නේ. ඔය සමීප ආයලවල් මොකද කරන්නේ? එම් ආයේ ඩොක්ටර් කැලේ. ඔබේ අතේ කුෂ්ඨය හෝගාල හැරවගෙන කසල විදල දාගෙන කසල හරි ආශ්වාදයෙන් ඔය ආශ්වාදේ ඩබල් කරන්න මොකද කරන්න ඕන අනිත් අතේ දෙවියනේ බලන්න අපි මොනතරම් මුලාවකට ඉන්නේ කියලා ආශ්වාදේ ලබා ගන්න කියලා මේ සැපේ ලබා ගන්න කියලා අපි මේ මුළු ජීවිතයක් තිස්සේ ඒකයි මම කිය ඔබ ඔබේ ආයු කාලය මතක් කරගන්න ඔබේ ඔබේ ඔබේ වයස මතක් කරගන්න ඔය ඔබේ වයස ඔබ මතක් කරගෙන ඔබ ඔබට කියන්න මගේ වයස අවුරුදු 30යි නම් 40යි නම් 50යි නම් 60යි නම් මම මෙතෙක් කල ආශ්වාදයක් ලැබුවා කියලා සැපයක් උදෙසා යමක් කරා නම් ඔය සැපය ඔය ආශ්වාදේ මට ලැබුණේ පෙලීමකින් නිදහස් වෙන මොහොතේ නෙමෙයි නම් වෙන මොන අවස්ථාවක කියලා පොඩ්ඩක් මටත් උගන්වන්න මොකද මටත් තාම වෙන ක්‍රමයක් අහු වුනේ නැහැ එහෙනම් මම ඔබට මේ ආසනේ දීලා මම එනෝතන වාදිනේ පින්තුනි මගේ ගිහි කල භාර්යාවත් එක්ක මම දවසක් පොඩි සාකච්ඡාවක් කළා. දැන් එතුමියත් අනගාරික වෙන්නේ නමෝදිනකින් තයින්ටට යයි. නමුත් අපි ගිහි කල කරපු පොඩි සාකච්ඡාවක්. සාකච්ඡාවක සාරාංශය මම ඔබට දෙන්නම්. මොකද ලෝකයා දකින විදිහට අපි බොහොම සාර්ථක ජීවිත ගත කරපු කට්ටියලු. මේ හොඳ ඉගෙනගෙන එංගලන්තෙ ගිහිල්ලා, එහෙත් හොඳ ඉගෙනගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා, එතුමිය ගුරුවරියක් වුණා. මම බැංකුවට ගිහිල්ලා කළමනාකරුවෙක් විදිහට වැඩ කරා. එහෙමද? අපි ජීවත් ගත්තා. හොඳට සල්ලි හම්බ කරා. කාලය ගියවෙන් අපි දෙන්න නිතුණා අපි විවාහ විය යුතුයි කියලා. විවාහ වුණා. ඉතින් ඒක උනේ ලෝකයා දකින විදිහට අපි බොහොම සාර්ථක බොහොම සතුටු වෙන්න පුළුවන් ජීවිත ගත කරේ. හැබැයි මම අපේ නෝන මන්ත්‍රෙත් එක්ක මේ කාලේ පොඩි සාකච්ඡාවක් කරා. ඇයි අපි දෙන්න එකතු වුණේ? දැන් ඕකට මම ඉස්සර අපි ওই සාකච්ඡාව කරා නම් මේ ඇස් පේන්නේ නැති කාලේ ඕකට දෙන්න කොහොම සරල උත්තරයක් දුන්නා. අනේ මම ඔයාලට හරි ආදරෙයිනේ. ඔයාලට උඹට බෑනේ. මමත් එයාට ওই ටික කියාගනියත් මට ওই ටික කියාගන්න. මම කිව්වා නෑ නෑ නෑ එහෙම නෙමෙයි. පොඩ්ඩක් මේකේ පොඩ්ඩක් යථාර්ථය බලමුකෝ. ඔය උඩින් පේන ටික නෙවෙයි කියන්නේ. පොඩ්ඩ ඇතුලෙන් පොඩ්ඩ හරන බලමු මේ දුවාලේ. මොනවද මේ යන්න තියෙන්නේ කියලා මම කල්පනා කළා. බලවතුනි, ඇයි මට මේ තීරණය ගන්න අවශ්‍යතාවයක් මතුවේ කියලා මම කාලය ජීවත් වුණා. තරුණ වයස පසු වීගෙන වයස 20ක් පිට වෙද්දී මටත් හිතෙන්න පටන් ගත්තා, ඒ මගේ දෙමව්පියෝ දැන් වයසට යනවා, මේගොල්ලොන්ට වැඩි කාලයක් මාව බලාගන්න බැහැ. එහෙනම් මම බලාගන්න මට කවුරුනේ ඕනේ? ඒ වගේ මට තනියෙන් ගෙදරටලා ඉන්නත් බෑ. කාට හරි කෝල් එකක් හරි දෙන්න ඕනේ. කාත් එක්ක හරි කතා කර කර ඉන්න තිබ්බනම්, කාත් එක්ක හරි පොඩ්ඩක් මේ සුවඳුත් හරි කතා කරන්න තිබ්බනම්, අනිවාර්යයෙන් වහිනව නේද කියලා හරි අහන්න තිබ්බනම්. හැබැයි බලන් ගියාම පින්වතුනි, මගේ කීකල භාර්යාවත් එයාගේ කොයි කාලෙදී එයා කොයි ටිකම තමයි කොයි කොයි ඉඳලා තියෙන්නේ. එයාට තනියෙන් ඉන්න බෑ. එයාගේ දෙමව්පිය වයසට ඇති බලාගන්න කවුරුන් ඕනේ? එයාට ගෙදර ඉඳී කාටකාරි කතා කරන්න තිබ්බනම් හරිෂෝ. එහෙම බලන් ගියාම මේ අපි දෙන්න මේ ඉගෙන වෙලා තියෙන්නේ මේ කතා කරගෙන ඉන්න කවුරු හරි බලන්න. පාළුවට තනිකමට කවුරු හරි බලන්න. ලෙඩ වුණාම බේරි ටිකක් දාගන්න කවුරු හරි බලන්න. බඩගින වුණාම කන්න ටිකක් දෙන්න කවුරු හරි බලන්න. පින්වතුනි බලන් ගියාම මේ වෙලා තියෙන්නේ රෝහල් දෙකක් එකට බද්ධ වෙලා එක රෝහලකින් අනෙක් රෝහලකට බෙහෙත් දෙනවා, ඒ රෝහලින් මේ රෝහලට බෙහෙත් දෙනවා. එහෙම නෙමෙයි. එතුමිය මගෙන් යමක් බලාපොරොත්තු වුණාද? මං කිව්ව පුළුවන් ලයිස්තුවක් හදන්න. මම ලයිස්තුවක් හදන්නම්. මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා. ඔය ලයිස්තු දෙක හදාගත්තට පස්සේ අපි පොඩ්ඩක් සංසන්දනය කරන්න බලමු. ඔබ මගෙන් බලාපොරොත්තු වෙන දේවල් මගෙන් ලැබෙන තාක්කල් ඔබ මාත් එක්ක ඉඳී. මම ඔබෙන් බලාපොරොත්තු වෙන දේවල් මගෙන් ලැබෙන තාක්කල් ඔබ මාත් එක්ක ඉඳී. ඔය දේවල් අපි දෙන්නට දෙන්න නොලබෙන දවසක් වෙනකොට ආයේ තක්කරය ගිහුවත් අපි දෙන්න එක වෙන්නේ නැහැ. ඒක නෙමෙයි අතන්නේ. ඕනම සම්බන්ධයක් ඔහොම නෙමෙයි ඉන්නේ. සහෝදර සම්බන්ධතා, නෑදෑ සම්බන්ධතා, විවාහ සම්බන්ධතා, දරුවෝ, දෙමාපිය දූ දරුවෝ, ඒ සම්බන්ධතාවය අදාළ කරන හේතු ටික පවතින තාක්කල් ඔබට ඒ ඵලයේ විද්‍යාමාන වෙනවා. ඒ සම්බන්ධතාවයේ ඇති බව අපිට පේනවා. හැබැයි ඒ හේතු ටික වෙනස් වෙච්ච දවසට අන්න ඒ සම්බන්ධය වෙනවා. එතකොට බලන් කියනවා කියන්නේ මේ ආදරේ ආදරේ ආදරේ ආදරේ කියුවට යටින් යන්නේ වෙන ගේම. යටින් යන ගේම මම දැක්කේ. මේ ආශ්වාදයක් ලබා ගැනීම උදෙසා එවන් අර මම බඩගිනි කියනකොට බඩගින්නෙන් පෙළෙනකොට ඒකට කවුද මට පිළියම් කරන්නේ කියන ප්‍රශ්නේ මතුවෙද්දී මට කෙනෙක් ඕනේ නේද ඒ පිළියම් දෙන්න කියන කාරණාව නේද මේ ඉස්මතු වෙලා ඉන්නේ වෙනත් ගුහුණුවරකින් හැබැයි ආදරේ මට වය නැතුව බෑ ලෙඩක් දුකක් ඇති වෙද්දී අඩුගානේ හිතේ කැක්කමක් ඇති වෙද්දී පැරදිත මෝල් එකක් දී ගන්නවත් කවුරුත් නැ නේද කියන පෙරීමේ පෙරී මෝලෝනේදී ඒකට පිළියමක් දෙන්න කවුරුත් ඕනේ කියන අදහසෙද්දී අන්න වෙනත් මෝහුවරකින් එනවා ආදරේ මට වැන්දුනේ බලන්න පින්වතුනි ඒ ආශ්‍රාවේ මට ලැබුණේ පෙරීමකින් නිදහස් වෙන්න ඕනේ වෙන්න ඕන නිසානේ පෙරීමකින් නිදහස් වෙන්න ඕන නිසා නේද ඒ සම්බන්ධයේ ආශ්‍රාවය පිට මට දැනුන දැන් ඔබ හිතන්න අපි දෙන්න දැන් වෙනත් පැත්තකට වෙනත් පැතිකඩකට අපි දෙන්නගේ ජීවිත ආරම්භය තීරණය කරනවා ඒ තීරණය ගන්න අවස්ථාවේදී අපි දෙන්නට දෙන්න එරෙහි වුණාද අර ආශ්‍රාවයේදී ඇයි දැන් පෙළීමක දැන් දැනෙන පෙළීමට පිළියම ඒ පුද්ගලයා තුල නැහැ. ඒක තියෙන්නේ මේ ධම්මගේ ගමන් කළා ශාස්ත්‍රුන් වහන්සේගේ පිළිතලන කොට. එතකොට ඒ ආශ්‍රාදයට ඒ පිළිවෙල පිළියමක් වෙන්න ඒ පුද්ගලයාට බැහැ. පින්වතුනි පුළුවන් තරම් දකින්න බලන්න ඔබේ ජීවිතය අත්දැකීම අරගෙන. මොකද ඔබේ ජීවිතය ගැන හොඳටම දන්නේ කවුද? ඔබ යහපත්ින් ඉන්නකෙනා. ඈ? තමයි. තමන්ගේ ජීවිතයේ එක්ස්පර්ට් තමයි. එහෙනම් අපිට දෙන්න පුළුවන් ධර්මතාවය දෙන්න විතරයි. මේකේ තියෙන ක්‍රමවේදය දෙන්න විතරයි. ඒක ඇප්ලයි කරගන්න ඕනේ කවුද? තමන්. ඒක ප්‍රායෝගිකව දාගන්න ඕනේ තමන්මයි. එහෙනම් දැන් ඔබේ ජීවිතයේ අත්දැකීම් අරගෙන බලන්න. මොහොතකට කල්පනා කරලා බලන්න. ඔබ ආශාවයක් වින්දන, ඔබ සැපයක් කියලා දෙයක් වින්දන ඒ ඉන්නේ පෙළීමකින් නිදහස් වෙන මොහොතේදී නේද කියලා ඕනම ආශාවක්. ඔබ පපඩම් ටිකක් බලද්දී අතන තැනකින් දුවක් කියලා. ඕක කියන මොකද කරන්නේ? අත්දාන කැප්පෙකට අරගෙන. නැත්තම් ෆ්‍රිජ් එකේ ඇරලා අයිස් කැපයක් තියාගන්න. අන්න ඒ වෙලාවට ආශාවදයි නේද? නිකන් අයිස් කැපයක් අතේ තියාගත්තොත් බලන්න උන්දර කල්පනා කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ඉන්නේ. අපි මෙතෙක් කල් ජීවත් වුණා මේ ආශාවෙන් හොයගෙන. ඒ වෙනුවෙන් නොඉඳින දුක් විඳින්න. ඒ වෙනුවෙන් කරන්න තියෙන හැම නාඩගමක්ම නැතුවා. අවුරුදු ගණන් කැප කරලා. ඉගෙන ගන්න, රස්සාවල් කරන්න, ගෙවල් දොරවල් හදන්න. ඇයි මේවලනේ ආශාවදී තියෙන්නේ? මේ වස්තු වල ආස්වාදයේ තියෙන ඒවා මං කරා ලං කරගත්තා මට හරි ආස්වාදයක් දැනෙනවා. අනේ අපිට අමතකුණා නේද මේ මේ ආස්වාදය දැනෙන්නේ අපි දෙලීමේ නිදහස් වෙන වෙලාවට කියලා. තේරුණේ අද මගේ නමට තියෙන හැවත් මට ආයේ මේ ජීවරය මට ආයේ පාත්‍රය විතර. ඔබට යානවා. ඔබට ගෙවල් දරනවා. ඔබට දරුමල් දෙමෝපියෝ නැදා හිටිමිතු රජී රක්ෂා ඔය කියන කොයි එකද ඔබ ආරක්ෂා කරගත යුතු නැත්තේ? ඔය කියන කොයි එක ගැනද ඔබ අවධානයෙන් සිටිය යුතු නැත්තේ? ඔය කියන කොයි එකද ජරාවට මරණයට විනාශයට පත් වෙන්නේ නැත්තේ? ආශාවක ලබා ගැනීම උදෙසා නේද කොවටික ඔබ කරා ලං කරගත්තේ? ලං කරගෙන තියෙන අන්තිමට බලන්නේ යන මොනවාද? තවත් පෙළෙන්න කාරණා ටිකක් නේද? එංගලන්තේ මිනිස්සු අපි වගේ නෙමෙයි, ගොඩක් අය. මේ හැම කාර ගන්න නෙමෙයි කියන්නේ. ඒගොල්ලෝගේ ජීවන රටාව වෙනවා. අපි නම් සාමාන්‍යයෙන් රස්සාවක් කරලා සල්ලි ඉතුරු කරනවනේ. ඒකනේ සාමාන්‍යයෙන් පොඩි කාලේ නම් අපි උගන්වන දේවල්නේ, උගන්වන දේ සකසුරුවක්. මේ ඉතුරු කිරීමේ වටිනාකම. ඉතින් බොහොම හොඳයි. සාමාන්‍යයෙන් මැදි වයසට එන මිනිස්සේ 40 50 60 විතර වෙද්දී පරම්පරා තුන හතර පහක් වෙනකම් ඉතුරු කරලා තියෙනවා. ඒ රටේ ඉන්න අපේ මිනිස්සුත් එහෙම. හැබැයි සුද්ධ එහෙමද? ඒගොල්ල ජීවත් වෙන්නේ සතියෙන් සතියට. සමානකයි දවසින් දවස. මේ සතිය තුල මොනවාද උපයගන්නේ? යම් කිසි කර්මාන්තයක් කළා යම් දෙයක් උපයගන්නවා නම් සතියන්තයේදී ගියා පබ් එකට ගියා, ක්ලබ් එකට ගියා, යාළුවොත් එක්ක කෑව බිව්ව, විනෝද වුණා, ආයේ ඊළඟ සතිය දවස ඊළඟ සතිය පටන් ගත්තා. ඔන්න ඔය ජීවන රටාව තුළ තියෙනුනේ එක විදිහකින් බැලුවහම ඒගොල්ලෝ අපිට වඩා ඉදිරියෙන් ඉන්නේ. ඇයි අපේ මිනිස්සු හම්බ කරලා මහන්සිලා මහන්සිලා තමන්ගේ මුකුත්ම කරගන්නේ නැතුව මැරිලා යනවා? අද ධර්මයේ ඒ මිනිස්සු හම්බ කරන දේ යමක් ඒගොල්ලෝ වෙනුවෙන් කරගන්නවා. ඒක පැත්තකින් තියමුකෝ. දැන් ඒ මිනිස්සු මෙන්න මෙහෙම දෙයක් කරනවා. පින්වතුනි ඔබ කිව්වට විශ්වාස කරන්න, නිවාඩු යනවා. නිවාඩු යෑම කියන එක ලොකු කර්මාන්තයක් එංගලන්තේ. සාහේ යුරෝපේ රටවල ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ඉස්කෝලේ දිග නිවාඩුවක්. දැන් අපි පොය දවසක් එහෙම සම්බර වැටුනොත් එහෙම දිග නිවාඩුවක් එනවනේ. ඒ වගේ එහෙත් තියෙනවා පොය දවස් නම් ඒ සමරන්න නැහැ. නමුත් ඒ වගේ රජේ නිවාඩු දවස් තියෙනවා. එතකොට ඒ දවසක් සිකුරාදාක හෝ සන්දාවක හෝ වැටුනොත් දිග නිවාඩුවක් එනවා. ඔය නිවාඩු එනකම් බල බල ඉන්නේ. එහෙම නැත්නම් මේ කාලයක් තිස්සේ වැඩ කළා සතියක් විතර ඉතුරු කරගෙන එහෙම නැත්නම් ඉස්කෝලේ නිවාඩු කාලේ එන්නේ. අන්න ඒ කාලේ තිබුණ මේගොල්ලෝ යන එක එක රටවල් වලට නිවාඩු ගත කරගෙන සමහර කට්ටිය ලංකාවට එනවා, සමහර කට්ටිය සිංගප්පූරුවට එනවා, සමහර කට්ටිය යුරෝපේ වෙන රටවල් වලට එනවා, මැලේසියාව යන ඔය නොයෙකුත් රටවල් වලට එනවා. මම දවසක් ඔය සුද්දෙක් එක්ක මොකටද කතා කරන්නේ? අපේ කාර්යාලයේ වැඩ කරන සුද්දෙක් ඉන්න කොයි වෙලාවකද කොයි හරි කියන්නේ. මිනිහ පඩි ගන්න මොකටද කියලා මම අහන්නේ. අය කවද හුවම් නිවාඩු ඔය මනුස්සයගෙන් මම දවසක් ඇහුවා, දැන් ඊළඟට ඔයා කොහෙද යන්න හිතන්නේ කියලා. සිංගප්පූරුව. හා. සිංගප්පූරුව. මේ සිංගප්පූරුවේ ඒ පුද්ගලයා යන්නේ මොකක් හොයාගෙන? ආශ්‍රවය. සැපේ. තෘප්තිය. අර ප්‍රශ්නේ මෙන්න මේකයි. එංගලන්තේ ඉන්න මනුස්සයා සිංගප්පූරුවේ යද්දී නිවාඩුවක් ගත කරන්නේ සිංගප්පූරුවේ ඉන්න මනුස්සයා මොකද? අද දින ආශාදී තියෙන සිංගප්පූරුවේ නම් සිංගප්පූරුවේ නම් මොකටද වෙන මොනවද කරන්නේ? එහෙම කරන්නේ නැහැ. යනවානේ. දැන් අපේ මිනිස්සු ඕන තරම් එංගලන්තේ යන්නේ නිවාඩු කියලා ඉන්න කියලා. එහෙනම් එංගලන්තේ ඉන්න මොනවද මොකටද වෙන රටක තියන්නේ? ඇයි ආශාදී ඒ රටේ තියෙන්නේ? ඔබට තේරෙනවද මේ මේකේ තියෙන මේ අපිට මෙතෙක් කල අහුුණ නැති දහම් ගැටේ. මේ ආශාදේ කියන දේ තනිකර අපි හිතේ මවාගත්ත දෙයක් කියලා. ඔබ අද මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා අද දින සමාදන් වෙලා බණ භාවනා කරගෙන අද දවස් බොහොම සිල්වත් විදිහට ගත කරා. කෙනෙක් හිතන්න පුළුවන් මම අද බොහොම සිල්වත් විදිහට ඉන්න ඕනේ. මම මගේ කනකර වරුත් ඔක්කොම ගලවලා දාලා පැත්තකින් තියලා මම අද දවස් ගත කරා. මම මේ කියන්නේ කරන්න උත්තරෙන්නේ කියන එක නෙමෙයි. මම මේක උදාහරණයක් දෙන්නම්. එහෙම කළා ඔබ හිතන්න මාළයක් මුද්දක් කරාඹුවක් කරවලා පැත්තකින් තියලා අද දවස් තිස් පාවරණල් පාවරණය කළ වෙනවා ඔබ ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ මතක් වෙන්නේ අනේ මං ඒ ගල් මුද්ද දාලා තත්කාල වාහනය කරන් ආතු වෙනවා. ජීන හාමුදුරුවෝ හාමුදුරුවනේ මුද්ද දාලා ගියා මුට්ටක් ගිහලා හරි හරි කියලා බලන්න. දැන් ඔබට මතක නැහැ මොකද තිබ්බේ කියලා. ඔබ අතින් වැටුණොත් දන්නේ කොහෙද විසිරුණාද දන්නේ ඇත්ත හැබැයි ඔබ යම් තැනක වාඩිලා හිටිය අන්න එතන මුද්ද දාලා නැගින්නේ අපේ දී කල්පනාව සිද්ධ හැබැයි නම් මුද්ද හොයන්නේ එළියේ හම්බෙයිද ඇතුලේ තියෙන මුද්ද එළියේ එවුවට හම්බෙයිද නැහැ එහෙනම් බින්දුනි ඔබ මනසින් හදාගන්න ආශාවද මේ කාම වස්තුවල හිරුවට හම්බෙයි. කාර් එක තුළ ඔබේ ආශාවද ඔබ හොයන ආශාවද හිරුවට හම්බෙයි. මේ ෆෑන් එකේ ඔබ හොයන ආශාවද හිරුවට හම්බෙයි. ඒසී එකේ ඔබ හොයන ආශාවද හිරුවට හම්බෙයි. කෑම තුළ ඔබ හොයන ආශාවද හිරුවට හම්බෙයි. බින්දුනි ආශාවදී කියන දෙවියන්ගේ විදහාන්තන මොකද? ඔබට ආශාවද වුණාම කරුණිතේ තව තවත් බලන්න. ඔබේ ජීවිතය අත්දැකීමකට දාලා බලන්න. මේ ක්‍රමවේදය හැරෙන්න ඔබ වෙන ආශාවදී විඳ ක්‍රමයක් තියෙනවා නම් අපිත් එක්ක පොඩ්ඩක් බෙදා හදාගන්න. මොකද මටත් අවුරු රෝහිත තැනක් තියෙනවා. ඉංග්‍රීසි ඔය කියන ආශාවදී අපේ සදාගතේ මොවන්ට අපි කියලා දිනන ආශාවදී ආශාවදී විදියට දකින්න. මොකද උන්වහන්සේ ආශාවේ ආශාවේ විදිහට දකින්න කියන එකට අදහස් කරනවා. අද ඕක අපේ කොල්ලොන්ට කිව්වම ආශාවේ ආශාවේ විදිහට දැකපළ කියලා උන් ගෑන ළමයිගේ ෆොටෝ එකක් අරන් ගිහලා ගෙදර ගිහලා ඔය අනේ හරි ලස්සන. එහෙමද නෝක නෙමෙයි ආශාවේ ආශාවේ විදිහට දකින්න කියන්නේ. මේ රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ අනිත්‍ය දුක් අනන්තතාවය බලන්නේ කිසි සාස්ත්‍රීය වාසයේ කියන ලක්ෂණ රූපයේ ලක්ෂණ දැක ඉඳ බලලා කියලා අනේ නෑ. උන්වහන්සේ දේශනා කළේ ආශ්‍රාදය ඇති වෙන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න. මේ වස්තුව තුළ තියෙන දෙයක් ඔය කියන ආශ්‍රාදය. එහෙම නැත්නම් සංකප්පරාව මුරිසත් කාමෝද මේ මිනිස්යා විසින් ඇති කරගත් මවාගත් සංකල්පිත රාගයක්. එහෙනම් අපි ඒ වස්තුව ගෑන රූපයක් වේවා පිරිමි රූපයක් වේවා කාර් එකක් වේවා ගෙයක් වේවා රෝද මලක් වේවා කොන් තුල නැති ආස්වාදයක් අපි හෙව්වොත් අපිට හම්බෙයිද නෑ. හැබැයි ඕක නේද අපි මෙතෙක්ම කර කර ආවේ. අවුරුදු ගණනාවක් තිස්සේ ඕක නේද කර කර ආවේ. පින්වතුනි මම පැවිද්දට යන වග මගේ දෙමාපියොත් එක්ක සැලකරද්දී මම බලාපොරොත්තු වුණු ප්‍රශ්නයක් මට ආවා. ඇයි මෙච්චර හදිස්සි? තව පොඩ්ඩක් ඉන්නද යන්න? මොකද්ද උන් කරන්නේ නැතනම්? ඔය හොඳට ඉන්නේ. කවුරුන් නරුණටද ඔය කියලා බැරිද වෙන්නේ? ඒක තමයි අද වෙලා තියෙන තත්ත්වය. කවුරුන් මලාම තමයි කියලා බැරිද වෙන්නේ? මං ඇහුවා අම්මේ අපට මම ප්‍රශ්න දෙකක් අහන්නම් ඔබට. ඔය ප්‍රශ්න දෙකට මට උත්තර දෙන්නකො. එතකොට ඔබට මොයි ප්‍රශ්න උත්තර දෙන්න ඕනේ? පළවෙනි ප්‍රශ්න. ඔබට දැන් වයස කීයද? ඉතින් අපේ අප්පච්චි කියනවා 65යි. අම්මා කියනවා 60. ප්‍රශ්න අහන්න. දෙවෙනි ප්‍රශ්න. ඔබ ජීවිතයේ මෙතෙක් කල ජීවත් වුණේ සතුටුන් දෙකක්. අපි කලින් කතා කරපු පරිදි ඒවේ සමයත්. ඔය කියන සතුට ඔබ අවුරුදු 60ක් 65ක් ජීවත් වෙලා ලැබුණා. නෑ. එහෙනම් ඒ මම 60 වෙනකන් ඉන්නවා. ඔබට අහුවෙච්ච නැති සතුට මට අහුවෙයි. ඔබේ අම්මට අහුවෙච්ච නැති සතුට මට අහුවෙයි. යන් ආපස්සට ඔබේ ආච්චි අම්මට ඔබේ මුත්තට කිත්තට කිරි කිත්තට නත්තර වනත්තර අනුමෙච්ච නැති සතුට මට අහුවේ. සාරවත් කියලා කියන ජීවිත ගත කරලා ඔබත් හෙව්ව සතුට ඒ සතුට ඔබට මෙතෙක් කල් ජීවත්ලා හම්බුනේ නැත්නම් ඇනේ අනේ ඇයි මට තවත් කියන්නේ තවත් අවුරුදු 30ක් අතරියක් මේ ජීවිතේ ඉඳලා ඔය කියන සතුට අහුවෙන්නේ නැති සතුට හොයන්නේ කියලා. එංගුත් යන මේකයිනේ කාම වස්තු පිළිබඳ දුවන ගමන මම නැවතුනේ. මොකද ඒව තුළ මේ මම හොයන ආශාවද තිබෙන ඇයි ආශ්වාදය මම හිතින් මමවාහි වුණේ. ඒ වගේ පින්වතුනි ශාස්ත්‍රඥ මහන්සියත් දේශනා කරනවා ආශ්වාදයේ ආශ්වාදයේ විදිහට දකින්න, ආදීනවේ ආදීනවේ විදිහට දකින්න. ආදීනවේ ආදීනවේ විදිහට දැක්කම දවසට ඔබ නිස්සාරණයට පත් වෙනවා. එහෙනම් මොකද මේ ආදීනවේ ආදීනවේ විදිහට දකින්නේ? පින්වතුනි මේ ලෝකේ අපි ඔය කියපු වස්තු සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන හතරම සත්වය පුද්ගලය ද්‍රව්‍ය වස්තු කියන හතරටම පොදු ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි මේ ඒවල තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය. ඔන්න ඔය ආදීනව අපි මනමින් තේරුම් අරගත්තොත් ආශ්වාදයේ මුලාව අපිට වැටහිලා තියෙනවා නම් ඒකයි මම මේ මුල්ක කාලයේ ඒ වෙනුවෙන් ගත්තේ. මේ ආශ්වාදයේ තියෙන මුලාව තේරුම් ගන්න. අපි මේ හදාගෙන හොයන එකක් නේද මේ ආශ්වාදයේ තියෙන. ඔය ආශ්වාදයේ තියෙන මුලාව තේරුම් ගත්තොත් ඒ වගේම ඒ ආශ්වාදයේ හොයන්න යනකොට අපි කරා ලං කරගන්න ජීන්දරු අපි කරා ලං කරගන්න පෙරීම් කොට අපිම දාගන්න මුල තේරුම් ගන්න. පින්වතුනි ඔබ යම්කට රැවටිලා ඉන්නවනම් ඒ රැවටිීමෙන් ගැලවෙන්න ඔබට යථාර්ථය පෙන්වුවොත් ඇත්ත මදි. පෙන්වලා දින ආයි ගැලවෙන්න කියලා කියන්න ඕනේ නෑ. ඔබ ඉතින් ඔබ යම් සම්බන්ධතාවයක ඉන්නවා. ඉරිණියෙක් එක්ක වේවා ගෑණියෙක් එක්ක වේවා. ඔබ හිතනවා අනේ මගේ මුළු ලෝම ඔබයි කියලා. කෙනෙක් ඔබට යම් කාරණාවක් හෙළි කරනවා. මෙන්න මෙයත් එක්ක අදලදි හිටියා. ඔබ ඔබේ ඇස් දෙකෙන් මේ යථාර්ථය ඇත්ත නැත්ද දැක ගන්නවා. බලන්න යම් කාරණාවක් ඇත්ත. දැන් ආයේ එතනින් ගැලවෙන්න ඔබට තවත් තල්ලුවක් දෙන්න ඕනද? තවත් උනන්දු කරවන්න ඕනද? නැහැ. ඔබ මුලාව හිටියා. ඒ මුලාවෙන් ගැලවෙන්න කරන්න තිබෙයි එකම දේ ඔබට ඇත්ත වෙන්න. එහෙනම් පින්වතුනි මොකද්ද මේ ඇත්ත? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඇත්ත මොකද්ද? පින්වතුනි මං කිව්වා මගේ නමට තියෙන මේ සිවුරයි මගේ පාත්‍රයයි විතරයි. ඔබට තියෙන අනේක වූ මේ කාම වස්තු මට නැහැ. ඔබ යම් ඔබ වාහනයකින් යනවා නම් වාහනේ එළියේ පාර්ක් කරලා තියෙනවා නම් තව වාහනයක් ළඟින් යද්දී ඔබද පෙළෙන්නේ මමද පෙළෙන්නේ? කොල්ලෙක් කුරුට්ටෙක් ළඟින් යනවා කෝටු කැල්ලක් උස්සගෙන. මෙතනින් එහාට පේන්නේ නැහැ. හැබැයි අපි වාහනේ තියෙන එතන කියලා මොකටද දන්නේ? දැන් පෙළෙන්නේ ඔබද මමද? සිංහදුන ඉස්සර මගේ ෆෝන් එකක් ඔය ෆෝන් එක මම යන වෙන තැන ආරම්භයි. අයි මං හරි වැරදුනේ. ලෝකෙ දැනගන්න තමයි මම ඉන්න තැන. මම දැනගන්න තමයි ලෝකයා ඉන්න තැන. මම මේ ලෝකෙන් ගැලවුණොත් එimhe ලෝකේ කරගෙන එක නවතිනවානේ. මම හරි වැරදුනේ. මේ වැදගත් වූ මම මේ ලෝකේ පරිහරි මුදතා ලෝකයේක ගනු වෙන කෙනෙක් මුදතා මේ ෆෝන් එකක් පාවිච්චි කරා. පින්වතුනි ඔය ෆෝන් එක වෙනුවෙන් මම පෙරුණු දෙලින් මට කියන්න වචන නැහැ. මට යන යන තැන ඔබ දාලා යන්න. හැබැයි දාලා ගියර අක්කොමුනි මේ වගත වරදුන පොඩ හැන්ඩල් එක වරද සක්වෙද ආර මෙහෙම ඔය මේ ෆෝන් එක යතුරු කරල් වාහනේ යතුරු. පින්වතුනි මම අපේ ගෙදර කාර් එකේ තිබ්බේ ඒකේ අතුරු. දවසක් ওই අතුර කාර් එක යට වැටලා රෝදෙන දැන් රෝදෙ පිටපත් පේන්නේ එවේ බලන්න. ගෙදර ගල් කැටයක් නෑ රොස්ලෝස්ද හිව්වෝ. ඇයි මේ? අල්ලම් ගෙදර මනුස්සයා දුක්ුණාද ඒ වෙනුවෙන්? නෑ මමනේ දුක්ුණේ. පින්වතුනි අපි මේ දේවල් ගැන දෙලෙන්නේ මේ කාම වස්තු ගැන දෙලෙන්නේ අපි ඒව ගැන ඇලීමක් ඇති කරගත්තොත් නේද? ඔය හින්ද නේද ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන්නේ තණ්හාව තමයි මේ සියලු දුකට මුල කියලා. ඔබ යම් දෙයකට ඇලුම් කරන යම් දෙයකට යම් දෙයක් ගැන බලාපොරොත්තුවක් තියාගත්තොත් දුකට මුලක් නෙමෙයි නමදාගෙන. ඔබ බලාපොරොත්තු වෙන තාත්කම් ඔබේ දරුවා හොඳට ඉගෙන ගනි කියලා ඔබ දෙලින්මකින් නෙමෙයි දරුවගේ එක්සෑම් එකේ ප්‍රතිඵල එද්දී විභාගයේ ප්‍රතිඵල එද්දී ඔය ප්‍රතිඵල දැකලා ඔබේ සැකය දුරු කරගන්නකම් ඔබ මෙලීමකින් නෙමෙයි මොකක් වුණත් කමක් නැහැ කියලා ඉන්න ඔබද පෙළෙන්නේ නැත්නම් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න ඔබද පෙළෙන්නේ මේ බලාපොරොත්තු කියන එක පිළිබඳව හරිම බැනන්නක බලාපොරොත්තු තමයි අපි ජීවත් කරන්නේ ආල් දිනෝනේ ඒක කතාව බලාපොරොත්තු බෝ ජීවත් කරන්නේ හැබැයි ඒක ඇත්ත තනිකරත් බලාපොරොත්තු තමයි ඔබ ජීවත් කරන්නේ ඇයි බලාපොරොත්තු අධ්‍යාපන මොහොතේ මොහොත ඉන්න ඊළඟට මොකක්ද වෙන්නේ ඊළඟට මොකක් වෙන්නේ දැන් ඔයලා බලන්න ඕන අරකට මොකද වුනේ මේකට මොකද වුනේ අරයා මොකද කිව්වේ මෙයා මොනවද දුන්නේ අරයා මොනවද ගත්තේ මම කී දාහත් දේවල් ගැන හොයලා බලන්න ඔබට බලාපොරොත්තු තියෙන තාක් කල් දිනුතුනේ ඔබේ ජීවිතේ ඔබේ දරුවන්ගේ ජීවිතය ගැන ඔබේ යාන වාහන ගැන ඔබේ රැකී රක්ෂා ගැන ඔබ ඒව නිසා පෙළෙන්නේ නැද්ද? ඔය කියන පෙළීම් වලින් මට දැන් ඉතුරු වෙලා තියෙන මොනවද? මම යාන වාහන නිසා පෙළෙනවද? රක්ෂාවෙන් ඉඳ පෙළෙනවද? ජීවිතය ගැන ඉඳ පෙළෙනවද? මේ තුන් දිරුවයි කවදද? සිවුරේ වුණොත් සිවුර මතයි. පාත්‍රයේ වුණොත් පාත්‍රයයි. මේ ඔබට කයි දෙන්න කියනවා නෙමෙයි. මම මේ කියන්න උත්සාහ කරන්නේ හිත තියෙන තියෙන තැන. ගින්දර කර නෙමෙයි අපි මේ හිත තියන්නේ. ප්‍රශ්නේ මෙන්න මේක. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන්ම තමයි කියන්නේ මෙතන තියෙන ගැටලුව. එනිසා පොඩ්ඩක් බලමු මොකද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය කියන්නේ. හැබැයි ඊට කලින් මම මෙන්න මෙහෙම දෙකක් කියන්නම්. දැන් මම පටන් ගන්න කලින් එහවෝ ඔයගොල්ලෝගේ මෙතන අඩුම වයස කියනවා. 15 කියලා කිව්වනේ. අපි දන්න තරමේ සෝතාපන්න වෙන්න හේතු වාසනා තිබිලා තියෙනවා අවුරුදු 7 උඩට කෙනෙක්ට අවුරුදු 7 උඩට කෙනෙක්ට ප්‍රඥාව බුද්ධිය තියෙනවා සෝතාපන්න වෙන්න. එහෙනම් මෙතන ඉන්න සියලුම දෙනාට ඒ ධර්මාවෝදේ ලබා ගන්න හේතු වාසනා තියෙනවා. ඇයි? ඔබට දීගල තේරෙනවද? ඔබට ත්‍රිවිධ රත්නය ගැන යම් හිතේ ශ්‍රද්ධාවක් තියෙනවා. කන් ඇහෙනවා. නිදන් ඉන්න කට්ටිය ගැන නම් මට කියන්න බෑ. සාමාන්‍ය කවුරුත් පුදුන්නේ බාර. කවුද දන්නේ? ගැඹුරු සමාධියක ඉන්නවද දන්නේ? සතරවෙනි ධ්‍යානයේදී සම්බන්ධිල ඉන්නවද? මහා බලාපෑම් කරගන්නේ පුත්තර. බෞද්ධ පසුබිමක පැහැදිලා ඉන්නවා. ඔබ අන්‍යාගමිකයෙක් වුණා නම් පිළිවෙතනේ. ඔබ කවදා මෙතනට එයිද? ඒ කියන්නේ ඔබට බොහොම වටිනා මේ පසුබිමක් හැදිලා තියෙනවා මේ ධර්මය අවබෝධ කරගන්න. ඒ පසුබිම තුළ ඉන්න ඔබ ඔබෙන් මම මෙන්න මේ ප්‍රශ්න අහනවා. දැන් ජීවිත කාලයේදී අපි බණ ඇහුවනේ. මල් පූජා කරන අන්තල් ගියානේ. ධර්ම ඉගෙන ගත්තනේ. පින්වතුනි ඇයි අපි තාම නිවන් දැකලා නැහැ? කියන්න බෑ. නිවන් දැකලා මං කවුරුද ආගොඩ අදෝත නිවන් දැකපු කවුරු ඉන්නවද? එන ඇයි අපි තාම නිවන් දැකලා නැත්තේ? වෙන අවබෝධයේ ගැටලුවක් තියෙනවා කියලා තමයි කෙනෙක් කියන වෙන මොකක් ප්‍රශ්න තියෙනවද? එච්චරද ප්‍රශ්න තියෙන්නේ. මොකද මේ? වීරිය වඩන්න. ආහා කොහොමද? මේ වීරිය වඩන්න නැති එක හොඳයි කියලා කියන නෙමෙයි. මොකද උත්තරේ මොකද? වෙන වෙන මොකක් උත්තර තියෙනවද? කොහොමද? ඔය උත්තර දෙක සාධාරණයි. සාමාන්‍යයෙන් මට ලැබෙන උත්තර දෙවියනි අනේ අපිට පෙර තින් නෑනේ අපි බෙරු පුරල නෑනේ සේප් වෙලා යන්න උත්තර දෙන්න අපි මිනිස්සු හරි දස්සයි මේ අමු අමුයි තියෙනවා මේ ඔබට මේක කරගන්න පුළුවන් සේප් වෙලා යන්නේ නැත්නම් අවබෝධය නැත්නම් පින්වතුනි ඔබට අවබෝධය ලබා දෙන්න අපිට පුළුවන්. වීර නැති කෙනෙක්ට වීර ඇති කරවන්න විදිහට අපිට කතා කරන්න පුළුවන්. අනික තමන්ට මෙන්න මෙහෙම කල්පනා කරන්න ප්‍රාර්ථනා කරන ඔය වීරය කියන එක ගැන මෙන්න මෙහෙම පොඩ්ඩක් කල්පනා කරන්න. ඒක මනුස්සයෙක් ඉන්නවා. ඔය මනුස්සයා තපිලිකා. අපේ යා දන්නේ නැහැ. ඒ මනුස්සයා තනහලු පිළිකා. හැබැයි මම දන්නේ තාම ඒක තියෙනවා. ඒ තප්පේ රෙඩ රෝගේ තාම ඇදලා කියලා දන්නේ. එයා දිගට කරු. එයාගේ ආලෝක කියනවා ඒ මචං ඔබ නවත්තපම් බං. මොකද ඔය කරන වැඩි තේරුම. දැන් ඔබ කොච්චර කාලයක් ඇතුළත ඒක කරනවා. ඔබ නවත්තපම්. උඹටද? මේ කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නේ. එහෙම පහල බයින් ගඩන්න. චෝකෙතනි. දවසක් මේ මනුස්සයා යන පිළිවෙතේ රෝහලට පොඩි චෙකප් එකක් කරා. ওই චෙකප් එක කරන අතරේ ඒ දොස්තර පරීක්ෂාවක් කළා කියනවා මනුස්සයා. බොහොම කනගාටු මේ දොස්තර මේ පොත ඔබට ලබා දුන්නා. හැබැයි මේ පරීක්ෂාවේ ප්‍රතිඵල හැටියට ඔබට වෙනහළු පිළිගන්නවා. මෙතෙක් සිගරට් ගාගා හිටපු මනුස්ස සිගරට් දිවි හිටපු මනුස්සයාට නවත්තන්න කියලා කොයි ආකාරයෙන් කිව්වද? එයා ඒක නැහැ නේද? හැබැයි අර දොස්තර දැන් මේ ප්‍රතිඵල කිව්වට පස්සේ ජීවිතේට ආදාාවක් තියෙන මනුස්සයෙක් ආයෙ සිගරට් එක බොයි. නෑ එහෙනම් මේ වෙනස් වෙලා තියෙන්නේ මොකද මෙතන? මොකද මෙතන? අර මොන කලින් හිටපු මනුස්සයා යථාර්ථයේ ඇත්ත ස්වභාවය මොකද්ද කියලා තේරුම් අරන් හිටියේ නැහැ. එයාට එයාගේ තියෙන ලෙඩේ මොකද්ද කියලා තේරුම් කරලා දුන්නා. මෙතන තියෙන ඇත්ත ස්වභාවය තේරුම් කරලා දුන්නා, යථාර්ථයේ තේරුම් කරලා දුන්නා. ඒ යථාර්ථයේ තේරුම් කරලා දුන්නා විතරයි එයාට ඒ අවුරුදු ගානක් තිස්සේ සිගරට් බීන මනුස්සයාට ඒ මොහොත නවත්තන්න අමුතුවෙන් මොකක්ද කරන්න ඕන නැහැ. අන්න වීරයේ තිබේටම වැඩිලාගේ නැද්ද? පින්විතින ඔය වීරයට දෙන්න තියෙන එකම උත්තරේ තමයි අවබෝධය. කෙනෙක් තුළ අවබෝධය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ඒකේ වමනාව තමයි වැඩි වෙනවා. මේක දින ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න. ප්‍රශ්නෙට පිළියම් තියෙනවා කියලා තේරුම් ගන්න. මොකද ප්‍රශ්නෙට පිළියමක් නැත්නම් මක් කරන්නේ? පොඩ්ඩක් බල බල ඉන්නේ. නමුත් පිළියමකුත් තේරෙන දිනව කියලා තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් වහවහා යා වීරිය වඩා ගන්නවා. එහෙනම් වීරිය මතකමඩ අවබෝධය නැතිකමඩ දෙන්න තියෙන එකම හේතයි. ඒ තමයි ඔබට අවබෝධය දෙන්න තියෙන්නේ. එහෙනම් අපි ඒක කරමු. එන්නුතුමි සාසුන් වහන්සේ දේශනා කරනවා නහි සීලේන වතන් හෝතු උපජ්ජන්ති තථාගත අට්ඨක්කරා තින්නි පද සම්බුද්දේන ප්‍රකාශිතා. ඒ කියන්නේ ලෝතුරා සම්මා සම්බුද්දෝ ලෝකෙට පහළ වෙන්නේ සීලයක් ගැනවත් වතක් ගැනවත් දේශනා කරන්න නෙවෙයි. අකුරු වට කියන්නේ හද තුනක් ගැන මේ ලෝක සත්‍යය අවබෝධයට පත් කරනවා. අකුරුවට කිව්වොත් පද තුනක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම. සාසුන් වහන්සේගේ දැන් මට ලැබුණු ඒ අවබෝධය ඔබට ලබා දෙන්න යම් ප්‍රයත්නයක් කරන්නේ මම දැන් උත්සාහ කරනවා. ඒ වගේම පින්වතුනි අපේ බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මේ බුදුගුරු ලෝකෙට පහළ වෙන්නේ අපේ මේ මිනිස්සු සතර කතරින් එතෙර මේ සතර යන ගමන නවත්තරනේ. එහෙනම් ඔයගෙ එකට දාලා බලන්න ඔබ දින ගැළපීම මොකක්ද කියලා. එක පැත්තකින් කියනවා මේ සතරෙන් එතෙර කරනවා. අනිත් පැත්තෙන් කියනවා අනිත්‍ය දුක අනාත්ම තේරුම් ගන්න ඕනේ කියලා. එහෙනම් මොකද මේ ලෝකේ කියන්නේ? අරම තේරුම් ගත්තම මේක හරි. මම අහන ප්‍රශ්නේ අපි මෙතෙක් කල් බෝධි පූජා කරා, මල් පහන් පූජා කරා, ලක්ෂ ගණනින් මල් පූජා කරා, ලක්ෂ ගණනින් හඳුන් කුරු පූජා කරා, මේ එකක්වත් වැරදි කියලා කියනවා නම් නෙමෙයි. බොහෝම හොඳයි. මොකද මේවා ඔක්කොම උපනිශ්‍රේය. තව තව කරන්න. හැබැයි ඒ වගේම කිව්වොත් මේ සම්බුද්ධ ශාසනය අපිට ලැබිලා තියෙන වෙලාව අපි පින්කම් කර කර ඉන්නවට වඩා පොඩි දෙයක් කරන්න එකයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට අවශ්‍යද කියලා මම දොස්තර කෙනෙක් වෙන්නේ. වෛද්‍යරයෙක් වෙන්න නම් අවශ්‍යයි. ගුරුවරයෙක් වෙන්න අවශ්‍යයි. නැත්නම් බුදුහාමුදුරුවෝ ධර්මය අවශ්‍යයි. ඉංජිනේරුවෙක් වෙන්නේ. පින්වතුනි අපිට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අද අපිට ලැබිලා තියෙනවා. ඒකින් අවශ්‍ය දේ කරගන්න නැතුව මේ කාලය අපි වෙන වෙන දේවල් වෙනුවෙන් කැප කරනවා නම් අපි අපිට ලැබිලා තියෙන මේ සීමිත කාලය නිවැරදි ලෙසද භාවිත කරන්නේ? ඔබ අහලා තියෙනව නේද කනකත් බාග වියස්තරේ නාහස දකින්න වගේ කියන කතාව? අහලා තියෙනව නේද? ඒ කතාවෙන් ඔබට මනාලෙත් පැහැදිලි නේද මනුස්ස උත්පත්තියක් ලබා ගන්න ඔබ කොයිතරම් දුක් විඳනද කියන්නේ? නොවිඳින දුක් විඳලා නේද ඔබ අද මනුස්සයෙක් වෙලා ඉඳලා තියෙන්නේ? ඔබ විතරක් නෙමෙයි. ඇයි ඔබ දස අකුසලයේ කරලා අපාගත වෙන්න යස්සී? ඔබව බේරගත් පිරිස, ඔබව බේරගත් ඔබේ දෙමෝපියෝ, පෙර අත්දැකවල ඔබේ නෑදෑ හිත මිතුරු කවුරුන් ඔබට ගහන්නේ? ඔබ කත්තකට තල්ලු කරලා ඔබේ අම්මා හෝ ඔබේ තාත්තා ඉදිරියට ගන්නලා ඒ මනුස්සයාට පිළිපාදන්න කැමති. දැන් අපායන් කවුද? ඔබද නෑ. ඒ පාපෙන් කරගත්ත කෙනා. ඉතින් බලන්න පින්වතුනි මේ තරම් අමාරුවෙන් ලබාගත්ත මනුස්ස ජීවිතය ඒක නම් මතක් කරලා දුන්නේ. පින්වතුනි මේ කාමරේ මේ ධර්මශාලාවේ ඉන්න ඔබද වාසනාවන්ත? එහෙම නැත්නම් එංගලන්තේ ඉන්න සුද්ධද වාසනාවන්ත? පොඩ්ඩක් ඉඳලා බලන්න. මොකද ඔබට හිතෙන්නේ? සුද්ධර පුරන්ද නිවන්ද? අතිශයින් දුෂ්කරයි. අතිශයින් දුෂ්කරයි. අයි ඔබට ලැබිලා තියෙන කොයි තරම් දේවල් ඒ සුද්ධර නැද්ද? මේ කියන ධර්මයන් තේරෙන්නේ. අපි උත්සාහයක් දරනවා තමයි ඉංග්‍රීසියෙන් මේ ධර්මය දේශනා කරන්න. නමුත් සිංහලෙන් ඒක මට කියාගන්න බැරි තරම් අමාරුයි. අදාළ අදාළ වචනේ හොයමයි. මොකද වචනේ නෙමෙයි වැදගත්, දෙන්න තියෙන අදහසයි වැදගත්. බලන්න මුලින්ම කිව්වට කමක් නැහැ, දෙන්න ඒ අදහස දෙන්න පුළුවන්. එහෙනම් මොන වචනේ දැම්මත් වැදගත් නැහැ කියන්නේ අදාළ ඒ ගම්මේ වෙන අදහස ඉදිරිපත් කරන්න බැහැ. ඔන්නෝක කරන්න හරිම අමාරුයි. මේ පාලි භාෂාව ඇතුළු මිසුරු කරගෙන නිර්මාණය නොවුණු භාෂාවක් ඉංග්‍රීසි කියන්නේ එහෙම භාෂාවක් නෙවෙයි. ඉංග්‍රීසි කියන්නේ හරිම කාමක භාෂාවක්. කාමක කියන්නේ මේ හැඟීම් ඉදිරිපත් කරන. දැන් ලස්සනයි කියන වචනට ඉංග්‍රීසියෙන් තියෙන වචන 10ක් විතර. මොකද මේ භාෂාව නිර්මාණය වෙලා තියෙන්නේ මේ ලෝකය වර්ණනා කිරීම නිසා. ඔය ෂේක්ස්පියර් වගේ පිළිත් මේ ලෝකෙට පහළ වෙලා ඔය භාෂාව පාවිච්චි කරලා පුදුමාකාර විදිහට මේ ලෝකය වර්ණනා කරනවා. ඒ වුණත් සිංහල වගේ භාෂාව, පාලි, මේ බුද්ධ මාර්ගදී වගේ භාෂාව තියෙන තැනින් මේ ලෝක සත්වයාට මේ ලෝකෙට පහළ වෙන මහා මහෝත්තමයන් වහන්සේලා මේ උත්තර මහෝත්තමයන් වහන්සේ හේවත් අපේ ලෝක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා සතර කතරින් එදිර කරගන්න යම් ධර්මයන් දේශනා කරා. ඒ ධර්මයෙන් ඔබට ලබා දෙන ඒ අදහස ඔබට ඉදිරිපත් කරන්න තියෙන භාෂාව. දැන් ওই භාෂාව විමසලා තේරෙන්නේ ඒ වගේ ඔබේ තියෙන මේ පසුබිම අපාය ගැන කිව්වට පස්සේ ඔබ පිළිගන්න. ඔබට එක්ස්පෙරිමන්ට් කර කර පරිශන කර කර නිරීක්ෂණ කර කර නිගමන දෙන්න ඕනේ නැහැ ඔබට අපාය ගැන පිළිගන්න. මොකද ඔබ හැදිස්සි වැඩිස්සි පරිසරය තුල ඔබේ දෙමාපියන්ගෙන් ලැබිච්ච ආවාසය තුල පාසල් පරිසරයෙන් දහම් පාසල් පරිසරයෙන් ඔබ ලැබූ ආවාසය තුල ඔබට යම් පෝෂණයක් ලැබුණා. මේ දහම් මාර්ගයේ එන්න. නමුත් ඒ මිනිස්සු එහෙම නැහැ. දැන් කිව්ව දේක ඔප්පු කරලා දෙන්න. ප්‍රශ්නයක් නෙමෙයි ඔප්පු කරලා දෙන්න දෙන්න ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඕවා කර කර ඉන්නකොට වෙලාවක් නැහැ දෙන්න. මොකද අපි අපේ වැඩේ කරගන්නද? අපි නිවන් දකින්න බැහැ. එහෙනම් මොකද කල්පනා කරලා බලන්න ඕනේ ඔබද වාසනාවන්ත ඒ රටේ ඉන්න සුද්දද කියලා. එහෙව් වාසනාවක් ලද ඔබට මේ නිවන් දකින්න පුළුවන් ක්‍රමවේද ධර්මම් පැහැදිලි කර දෙන්න. මේ දේ හොඳට තේරුම් ගන්න. හොඳට අහගන්න. හොඳට ධාර්මණය කරගන්න. නැවත නැවත මෙනෙහි කරන්න. ඔබට ඒ නාම තේරුම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වය සාක්ෂාත් කරගෙන උන්වහන්සේ මේ ධම්ම චක්‍රය කරකවන ධම්ම චක්‍රය කරකවන අවස්ථාවේදී උන්වහන්සේ ලෝකයට ප්‍රකාශය කරනවා. ලෝක සත්‍යයෙන් මම දුක්ඛ අරිය සත්‍ය අවබෝධ කරගත්තා. දුක්ඛ සමුදය අරිය සත්‍ය අවබෝධ කරගත්තා. දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කරගත්තා. දුක්ඛ නිරෝධ ගාමී දුක්ඛ නිරෝධ අරිය සත්‍ය අවබෝධ කරගත්තා. දුක්ඛ නිරෝධ ගාමී පරිපදා අරිය සත්‍ය අවබෝධ කරගත්තා. සිංහදෙන උන්වහන්සේ අරිය සත්‍ය අවබෝධ කරගත්තා. නිකන් සත්‍ය නෙමෙයි. දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තේ තථාගතයන් වහන්සේ නෙමෙයි. දුක්ඛ අරිය සත්‍ය අවබෝධ කරගත්තේ මොකද මේ අරිය කියන වචනේ තියෙන විශේෂත්වය? අපි කල්පනා කරලා බලමු තියෙනවා. අයිය අපි කියන්නේ දැන් මම නම් ඕන තරම් අහලා තියෙනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ කොහොමද? දුක හේතුව දුක නිරෝධ කිරීම දුක නිරෝධ කිරීමේ මාර්ගය. කොහොමද අරිය සත්‍ය කියන්නේ? ඇයි ඒක නම් මේ නියම් බෝනස් එකක්. මම කැපින්නට දෙක දාලා තියෙනවා. දෙවියන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ ඉප්පිල්ලක්වත් පාපිල්ලක්වත් කලපිල්ලක්වත් දැන්නම වැඩගත් නැත්තම් නෑ. කොටින්ම කිව්වොත් උන්වහන්සේ පැත්තකට හැරිලා කැත්තවත් නෑ මේ යුදුනි ඒක දිහා බලලා කෙනෙක් නිවන් දැක ගන්න බැරි. මොකද්ද මේ ආර්ය සත්‍ය කියන්නේ? දෙවියන්ගේ රිය කියන්නේ මොකද්ද? රිය බස්සේ රිය කියන්නේ වාහනයක නේද? රිය අපි කොහෙද මෙච්චර කල් තියෙන්නේ? සසරේ නේද? සසරේ අපි සාමාන්‍ය වදනයක් ඉස්සරහට අයන්න දාන්නේ මොකක් කරන්නේ? වාදනාව ඉස්සරහට අයන්න දාන්නේ මොකක් කරන්නේ? ඒක විරුද්ධ පදේ ගන්න නේද? එහෙනම් මේ රිය ඉස්සරහට අයන්න දාන්න ඕනද? මේ සතර යාත්‍ර වාහනේ නවත්ත ගන්න. අන්න උන්වහන්සේ දුක්ඛ අරිය සත්‍ය දේශනා කරා. දුක්ඛ සමුදය අරිය සත්‍ය දේශනා කරා. ඔබට ඇවිල්ලා කනට පාරක් යමු හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ. පොල්ලකින් කැමුද රිදෙන්නේ නැද්ද? මුස්ලිම් මනුස්සයෙක්ට ගැහුවොත් රිදෙන්නේ නැද්ද? කතෝලික මනුස්සයෙක්ට ගැහුවොත් රිදෙන්නේ නැද්ද? රිදෙනවා. ඉතින් මොකද ආත්මයේ කතා කරගෙන මනුස්සයෙක් ආරා සංකේ කල්ප ලක්ෂයක් පෙරෝ පුරන් ඔය ටික අපිට කියලා දෙන්නේ. ගැහුවාම රිදෙනවා කියන්නේ රිදෙනවා කියන්නේ. මැරුණාම රිදෙනවා කියන්නේ. මැරුණාම වේදනාවයි කියලා කියන දේ මොකද උන්වහන්සේ ආරා සංකේ කල්ප ලක්ෂයක් දුක් විඳින්නේ? වායනාව රිදෙනවා කියන්නේ වේදනාවයි කියන්නේ. ලෙඩ වෙනකොට වේදනාවයි කියන්නේ. අයිය අපි නවත්වන්න ගන්න කල්පනා කරගෙන ඉන්නේ. අපි දහම් පාසල් ගියානේ, පන්සල් ගියානේ, අවුරුදු ගානක් තිස්සේ. එහෙනම් උන්වහන්සේ යමක් හොයාගත්තනම් මෙච්චර කාලයක් අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කළා ඊට කලින් සාරාංශකේ කල්පරක්ෂයන් දෙනුම් කරනවා. මේ හොයාගත්තේ කනට ගැහුවම රිදෙනවා කියන දුක දෙන්න. උන්වහන්සේ දේශනා කරේ දුක්ඛ ආර්ය සත්‍යය. මොකක්ද මේ දුක්ඛ ආර්ය සත්‍යය? අපි තේරුම් ගන්න ඕන දෙයක් මොන දුකක්ද මේ අපි සතරේ සතරේ රෝන් දෙකට සතරේ රවුම් කතාවට එක්කන්. මෙතන දුකට ඇලුම් කරන කවුරුත් ඉන්නවද කියන්න? කවුරු දුකට කැමතිද? දුකට ආතල් කරන කවුරුත් ඉන්නවද? නෑ. ඉතින් බලන් ගියම කවුරු දුකක් ඉන්න මේ සතරේ ඇවිල්ලා නෑ. අප මොකක් කින්දද සතරේ ආශාවද කින්ද නේද? ආශාවද අපි කරුණ කතා කරමු සතේ හොයාගෙන මේ සතරේ ආව. අනික කතා කරන්න. පින්වතුනි එහෙනම් උන්වහන්සේ අපිට දකින්න කියන්නේ මේ සතරේ අපිව අරන් ආපු දෙයක තියෙන දුකක් ගැනද? අපි ආශාවේ උදනා නම් මේ සතරේ ආවේ සැපයි කියලා සතුටුයි සතුටු වෙන දෙයක් කියලා හිත හිතා අන්න ඒ දේවල් උදෙසා නම් මේ සතරේ ආවේ. උන්වහන්සේ දුක දකින්න කියන්නේ අන්න ඒව තුල තියෙන දුක නේද මේ බලන්නේ කියලා. ඒවත් සැපේ තුල තියෙන දුක නේද උන්වහන්සේ මේ අපිට බලන්නේ කියලා. ආශාවේ තියෙන දුක ගැන නේද මේ බලන්නේ කියලා. ආශාවේ තියෙන ආදීන වේදේ මේ බලන්නේ කියලා. ඔබ මේ ධර්මශාලාවේ එළියට ඇවිදින් යන්නේ හිතන්න මේ පන්සලා පන්සල භූමියේ තේනවා කියලා ඔබගේ අපගහ මේ අපගහ ඔය අපගහ මුල ඔබ යම් දුරකින්නම් දකින අඹගෙඩිය වැඩිලා තියෙනවා. දැන් ඔබ ක්‍රමක්‍රමයෙන් ඔය අඹගෙඩිය කරා ඇවිදින් ළඟට යද්දි දකින හොඳ ලස්සනට කහපාට රතුපාට වෙච්ච නියම කිව්ය. මේ රසය ඕක අතට ගන්න. දැන් මේ කන්න ලෑස්ති වෙනවා. කන්න ලෑස්ති වෙන්නේ. තග්ගාලක යාළුවෙක් කොතනද දුවගෙන එන්නේ? ඇවිල්ලා කියනවා. ඒ ඒ ඒ මොකද නම් තමයි? ඒ මොකද මොකද? මේ ඕක ඇතුළේ සතෙක් ඉන්නවා. මේ විස සතෙක්. ඉන්න වෙලාවට මම ඕක කෑවම බොන්න නැල්ල ඇලුම් කරේ මොකටද? මේ අඹගෙඩියට. අඹගෙඩියේ සුවඳට, අඹගෙඩියේ පාටට, අඹගෙඩියෙන් ඔබ ගන්න තියෙන රසයට. අඹගෙඩිය ඔබට දැනෙනද? අල්ලන්න. අන්න ඔබ සැපේ දැනුම් කරා. ඔබ ආශාවලිය බලන්න. හැබැයි ඒ සැපේ තුල තියෙන දුක පෙන්නන්න ඔබට මිත්‍රයෙක් අවශ්‍ය වුණා නේද? කල්යාණ මිත්‍රයෙක් අවශ්‍ය වුණා නේද? අන්න තියෙන්නේ ඔබ සැපේ තුල තියෙන දුක දැක්කට පස්සේ ආයේ මේ අපේ කොච්චර රස වුණා කයිද? නෑ. අන්න සාමුන් වහන්සේ අද කියනවා සැපේ තුල තියෙන දුක දැකපල්ලා. සැපේ තුල තියෙන දුක දැක්කම පස්සේ ඔබ ඒ සැපය පැත්තකින් තියනවා නේද? ඔබ ආශාවලිය පොරොවේ සැපය තුලද හොය හොය සැතර යාවනම් යම් කිසි වස්තුවක් උදෙසා යම් කිසි වස්තුවක් වස්තු පුද්ගල ද්‍රව්‍ය සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියනවා හතර තුර ඔබ ආශාවලිය සැපේ හොය හොය ආවනම් ඒව තුලම තමයි මේ දුක තියෙන්නේ කියලා ඔබ අවබෝධ කරගත්ත දවසට ඕව පැත්තකින් තියන්න ආපහු කවුරුවත් කියන්නේ නැහැ. මම ඔබට හොඳ කතාවක් කියන්නම්. කතාන්න අපි කවුරුන් දාන්නේ? පින්වතුනි, දවසක් මේ නැවතත් මගේ ගිහි කාලෙට මේ යන්නේ. හොඳයි, අපි දැන් ඒවා මගේ ගිහි කාල භාර්යාවයි මායි ගියා එතුමියගේ යාළුවෙ සම්බන්ධයෙන්. ඒ යාළුව හම්බෙන්න යද්දී අපි අරන් ගියා ඒ ගෙදර ඉන්න පොඩි පුතේ. මම දැන් අවුරුදු 4ක් විතරයි චුඩි පුතා. සෙල්ලම් බලු. පෙට්ටි එකට දාලා මම දැන් කාර් එකක් හරි ඒ වගේ දෙනවා. සෙල්ලම් බඩුවක් ගන්න. ওই සෙල්ලම් බඩුව දැන් පෙට්ටියම අරන් ගියා. ඉන්නයි මේ ගෙදර කතාබස් කරලා ඉතින් මේ දරුවට අනේ පුතේ එන්නේ කියලා මේ දැන් සෙල්ලම් බඩුව දුන්නා. දැන් මේ දරුවා විහාරන්දර බලාගෙන ඉන්නවා. දැන් මෙන්න මේකයි මේ දරුවා කරන්නේ. දරුවා ගත්ත පෙට්ටිය අතට. කොහොම හරි අර පෙට්ටියේ තියෙන සෙලෝ ටේප් කෑල්ල පොඩ්ඩක් අයින් කරනවා. මේක දැන් පියන ඇරිය. ඇතුලේ බැලුවා. අපි දැන් බලාගෙන ආ දැන් මේ දෙවිද ගනි. අනේ තැන්කියු අංකල් ගියායි. තැන්කියු ආටි ආටි ගියායි. ඕකත් එක්ක දෙල්ලම් කරායි. දැන් මේ ඔක්කොම මේ බලාපොරොත්තු දාමු මේ ඉතින්. මේ දරුවා මොකද කරේ? අර පෙට්ටියේ පියනේ තියෙන සෙලෝ ටේප් කෑල්ල හිමීට ඇදලා ගත්තා. පෙට්ටිය වැහුවා. සෙල්ලම් බඩුවයි පෙට්ටියයි පැත්තක. දැන් මූ සෙල්ල ගන්න මොකක්ද පෙට්ටිය? සෙලෝ ටේප් කෑල්ල පෙට්ටිය. අද දින අපිට ඕක කිව්වොත් සෙලෝ ටේප් රෝල් එකක් අරන් යන්න. දැන් දිනුදුනේ මේ දරුවා ආශ්වාදයේ මෙයාට ලැබිලා තියෙන මොකක් තුලද? සෙලෝ ටේප් කෑල්ල. අර අච්චර වටින සෙල්ලම් බඩුවේ නෙමෙයි. හැබැයි මේ දරුවා මේ ආශ්වාදයේ ලැබෙනවා කියලා හිතන සතුට සැපේ සුවේ ලැබෙනවා කියලා හිතන දැන් මේ සෙලෝ ටේප් කෑල්ලදී අපි බලාගෙන කියන අනේ මැටි මෝල් ඔබ මොකක්ද ඔය කරන්නේ? ඕකෙ මොකක්ද ඔය සෙල්ලම් කරන්නේ? ඉතින් අර දරුවා මෙතන ඇදෝ මේක ඇරෙනවා. ඒක අර අනිත් පැත්ත ගමෝ මේක ඇරේ. අනිත් පැත්ත ඇරෙනවා. ආයෙ මේ හරි ජොලි දැන් මේ දරුවා මේ වෙන සංසිද්ධිය. මායිදෙන ජීවිතේ සෙලෝටේස් කෑල්ලක් දැකලා නැතුව. පුදුමාශ්චර්යයක් විදිහට මේ දරුවා සෙලෝටේස් කෑල්ල. දැන් අපි මේ පැත්ත කරලා මේක දිහා පොඩ්ඩක් නිරීක්ෂණය කර කර ඉඳලා අර අම්මා කියනවා මේ පුතේ මොකද්ද ඒ කරන්නේ? කොහොමද දෙන්නේ උන්ට? අර මේ අංගල ගෙනත් තියෙන මේ ටෝයි එකත් එක තෙල්ල කරත් කොහොමද ගන්න? අර අම්මා කියන අර ගාදින්න ගත්ත විතරයි මෙන්න අනන්න පටන් ගත්තා. පින්තුනි අර දරුවා ට කොච්චර අපි තේරුම් කරලා දෙන්න උත්සාහ කෙරුවා මේ වටිනාකම තියෙන ඔය සෙලෝ ටේප් කෑල්ලේ නෙමෙයි අර සෙල්ලම් බඩුවේ කියලා ඒ දරුවට තේරෙයි. ඔය දරුවා හැබැයි තව කොච්චර කල් ඔය සෙලෝ ටේප් කෑල්ලත් එක්ක දෙල්ලම් කරගෙන ඉඳීද? මාසයක්, සති දෙකක්. යම් දවසක් වෙනවනේ දරුවාට තේරෙන මේ මොකද්ද මේ? අන්න දිනු දෙල්ලම් කරු. මම මොකද්ද මොකක්ද කිව්වද මම මේ දෙල්ලම් කරන්නේ සෙලෝ ටේප් කෑල්ලත් එක්ක මම මේ දෙක දෙල්ලම් කරගෙන ඉඳලා තියෙනවා. ඕක තේරුම් ගත්තට පස්සේ අපි ආයෙ ගිහින් දරුවගේ සෙලෝ ටේප් කෑල්ල අඳින්න ඕනේද? නෑ. ඔබයි මායි ඔය දරුවත් එක්ක අතර තියෙන වෙනස මොකක්ද? වෙනසක් තියෙනවා. අපි මේ කාම ලෝකයේ පරිතරන්න පිළිමතුනේ මම අර කලින් කිව්වා වගේ මේ ආශාදේ හොය හොය නෙමෙයි. මේ සැපේ හොය හොය නෙමෙයි. එදින් මේ කාම වස්තු වල මේ සැපේ තියෙනවා කියලා හිතන් ඉන්න අපෙන් ඔය ටික උදුරලා ගන්න හැදුවොත් මොකද වෙන්නේ? මිනි මරා ගන්නව නේද? වෙඩි තියා ගන්නව නේද? මේ පොළොවේ හැපි හැපි අඬනව නේද? හැබැයි අපිට දවසට තේරුම් ගියොත් මේ මම මේ මොකක් කිව්වද මේ දෙල්ලම් කරගෙන ඉඳලා තියෙන්නේ මේක මහ ගිනි ගොඩක් නේ. අර දෙන්නේ වටිනා තියෙනද? ඒක තේරුම් ගත්ත දවසට අරක අතාරින්න ආය අමුතුෙන් දෙයක් කරන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ දෙයක් මේ හොඳට මේ මේ මේ කියන දේ අහන්න. මොකද ඔබ අද යම් ධර්ම අවබෝධයක් ලබා ගත්තට පස්සේ අපි සාමාන්‍ය කරන දේක් තමයි ගිහිල්ලා අපේ දෙමව්පියන්ට, අපේ නෑදෑ හිත පිතුරන්ට, අපේ යාළුවන්ට මේ අපි බල කියන්නේ නෝ. ඊට පස්සේ අපි කියන්නේ මොකෝ කරන්නද? ඔබ වැරදි. අපේ වාතේ ගමේ පන්සලේ හාමුදුරු කෙනෙක් ඇවිල්ලා හාමුදුරුවෝ ඔක වැරදි කියලා ඔය බොගයි ඔය සිගරට් මොන සිගරට් මොන කටේ ඉන්නේ බොන්නේ නැහැ. දැත් කිව්වද? අර කරන්න එපා, මේක කරන්න එපා. දැන් අර මනුස්සය ගැටෙන්නේ නැද්ද ඔකත් එක්ක? පින්වදින මිනිසුන්ට දේවල් කරන්න එපා කිව්වට වැඩක් නැහැ. ඇයි හැමෝම දේවල් කරන්නේ තමන් හරි කියලා හිතාගෙන දේ? කොයි මනුස්සයද තමන් වැරදි කියලා හිතාගෙන දේවල් කරන්නේ? පින්වදින කවුරුත් නැහැ. හොරකම් කරන මනුස්සයා ඒ වෙලාවේ ඇහුවෝ උඹේ කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා. එයාට වැරදි දෙය ආයේ කරන දේ සාධාරණීකරණය කරන්නේ. අනේ මහත්මයා මොනවා කරන්නේ? අපේ ගෙදර ගෑනිටයි දරුවන්ටයි මට කන්න දෙන්න විදිහක් නැහැ. මට මේ දරුවෝ අඬන ඉන්නව බලාගෙන ඉන්නත් බෑ. මම කරන්නේ ඕනම මනුස්සයෙක් ඕනම දෙයක් කරන්නේ තමන් ඒ වෙලාවේ කරන දේ හරි කියලා හිතාගෙන. අපිට තේරෙන්න ඕන යම් දෙයක් යමෙක් කරන්නේ වැරදි දෙයක් නම් තින්දුන් අපිට කරන්න තියෙන එක දෙයක්. ඒ මනුස්සයාට ඒ දේ කරන්න එපා කියලා කියන එක නෙමෙයි. හරි දේ වැරදි දේ මොකද්ද කියලා ඒ මනුස්සයාට තේරුම් කරලා දෙන්න. යථාර්ථයේ තේරුම් කරලා දෙන්න ඒ මනුස්සයාගේ දෘෂ්ටිය පිරිසිදු කරන්න. අන්න එතකොට ක්‍රමක්‍රමයෙන් අර ගහත පොත්ත අවශ්‍ය නැති දවසට පොත්ත හැලිලා යනවා වගේ. මේ ධර්ම මාර්ගයේ යන්න යන්න යන්න යන්න තමන්ගේ ඒ තියෙන කැලි කසල කුණු කසල ක්‍රමක්‍රමයෙන් ගලවිලා යනවා කියන එක. මේක මම මේ අර ගැඹුරු කාරණාවට යන්න කලින් කිව්වේ මොකද සාමාන්‍ය මිනිස්සු කරන දෙයක් වගේ. මෙතනින් බණ පොඩ්ඩක් අහගන්නවා ඊට පස්සේ කියලා මුළු ලෝකෙටම බණ කියන්නේ. හොඳයි. හැබැයි මිනිසුන්ට තමන්ගේ තියෙන gati එකපාරට වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. විශේෂයෙන් තමන්ගේ පවුල එකක් කියලා. දැන් අද උපාසකම්ම කෙනෙක් ඉන්නවනම් මෙතන ගිහිල්ලා ඊට පස්සේ තමන්ගේ ගෙදර මහත්යාර කියන්නේ වාව් කරනකෝ කරන කරදේ. අන්න ගැටීමක් ඇති වෙනවා. ඒක නෙමෙයි කරන්න ඕන. පුළුවන් නම් ඔබ අහගත්ත ධර්මයේ ටිකක් කියන්න. අන්නේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ඒ මනුස්සයා වැරදි වැඩක් කරනවා නම් එයා මේක නවත්තයි. අන්න ඒකයි මිනිස්සුන්ම හරිම වගේ යවන දෙන ක්‍රමය. කඩුවක් අමෝරාගෙන බුදුහාමුදුරුවෝ දුවගෙන ආපු අනුකුලිමාලක බුදුහාමුදුරුවෝ කිව්වේ අනුකුලිමාල මොකක්ද ඔය කරන්නේ කඩුව පැත්තකින් කියන්නේ කියලා නෙමෙයි. මොකද උන්වහන්සේ කරේ ධර්මය දුන්නා. උන්වහන්සේ දමනය කරන්න ඕනේ ධර්මය දුන්නා දමනය වුණා. ඒ නිසා ඔබත් පිටුනේ මිනිස් මේ කවුවත් দমনේ කරන්න යන්න එපා. দমনේ වෙන්න ඕනේ. එතකොට මේ ලෝකේ අපි දේවල් වලට ඇලෙන්න පිටුනේ මේ ඔය කියන සැපේ තුල තියෙන දුක අපි දකින්නේ නැති නිසා. අර හෙලෝ ටේප් එක ඇති වටිනාකම අර දරුව නැති වටිනාකම ඒ දරුව මවාගෙන අර දෙල්ලම් බඩුවේ තියෙන වටිනාකම එයා දකින්නේ නැතුව අර හෙලෝ ටේප් එක ඇලෙනවා වගේ වැඩක්. මේ සැපයි සැපයි කියන අපි කර අපි ලං කරගන්න දුකක් වේද කියන එක අපිට අවබෝධ වෙන තාක්කල් අපි මේ රූප ලෝකේ කාම ලෝකේ අරූප ලෝකේ කියන මේ වස්තු අපි කර ලං කරගන්නවා. රූප අපි කර ලං කරගන්නවා. කාමය අපි කර ලං කරගන්නවා. අරූප අපි අරූපය අපි කර ලං කරගන්නවා. දෙන්න මම මගේ අත්දැකීමක් ඔබට කියන්න. මම පොඩි කාලේ කියන්නේ අවුරුදු 14ක් විතර දී කාලේ මරණ මාතෘකාව ඇතුළත් මගේ අත් දෙකේම ගෙඩි දාන කරනවා. මේ චූටි චූටි ගෙඩි දොස්තර ගාවට ගියාට පස්සේ දොස්තර කිව්වා මේක මේ වෛරස් එකකින් හැදෙන එකක්. වෛරස් වලට අනිගාව බෙහෙත් නැහැ. කරන්න තියෙන එකම දේ ඇදින් බින්දුවක් දාලා ඔබ පුච්චන්න. කළ මන දුන්න බෝධනය මේ ඇදින් ටිකක්. ඉතින් දවස ගානේ ඉස්කෝලේ කියලා ගෙදර ඇවිල්ලා මොකද්ද කරන්නේ? නාලක ලෙවල්ල අරගෙන බින්දුව බින්දුව බින්දුව මේ අත දෙක පුරාම තිබ්බා. කළා ඉස්කෝලේ යන කාලේ ඉඳිනු ඔය අත බෑන්ඩේජ් කරගන්න. දිග බෑන්ඩේජ් එක කරගෙන අත පොතා ගන්න. හදවර කෙලි පිංගුතුනේ මම පුදුම විදිහට විඳින්න. ඇයි? ඊට පස්සේ ඔබ පුරුල්ල ඔබයි කරව ගන්නවා. මේ තරව වේලිලා ඊට පස්සේ ගෙදර වෙන බෑන්ඩේජ් එක කරවද්දි අරව ආයෙත් අලුත් වාල වෙනවා. ඇයි මොන ඔබට මේ කතාව කියන්නේ? අද පිළිගන්නේ මගේ ඇහැ යම් දෙයකට ගිහිල්ලා ඇලෙන්න හිතුණා. කන යම් දෙයකට ගිහිල්ලා යම් ශබ්දයක් ඇහිලා ඇලෙන්න හිතුණා. දිව යම් රසයක් උදෙසා ඇලෙන්න හිතුණා. මේ කය යම් ස්පර්ශයක් උදෙසා ඇලෙන්න හිතුණා. මම තාක්ෂණ මොකෙක් අහගන්න ප්‍රශ්නයක් තියෙනවා. ඔය සැපේ විඳින්න අර දුක විඳින්න උඹ ලෑස්තිද? මගේ මම පොඩි කාලේ පුදුම විදියට දඟලන කොයිහරි ගිහිල්ලා අතරින් ඉතින් දුන්න මට හොඳට මතකයි මේ දවස මම පොඩි කාලේ දුවල ඉවස්නේ ගොනි දුවල දුවල දවසක් මේ මම දැක්කේ නෑ හැමයක් බදලා තිබ්බා මේ ගල් කළු ගල් වගේ අකුර මේ දුවන සම්පත් දාවේ කළු ගල් වගේ අකුර මේ දුවන මම දැක්කේ නෑ කම්බයක් බඳලා තිබුණා. මේ දුරගෙන දීපු වේගෙන් අර කමේ දැක්කන පොළු වෙන ආපස්සට වැටුණා. තේනින්. ඉස්පිරිතාලේ ඔපරේෂන් කරන ඇදවුද මට තේරුණා. බලද්දී ඔළුවේ මෙහෙම තුනක් තියෙනවා. අපලත් ඔබ තියෙනවා. කකුල් දෙකෙත් මෙහෙම දාලා තියෙනවා. අත්තරත් මෙහෙම දාලා තියෙනවා. අත් දෙකේ දින හැටි සත්කම් කරලා නැති තරම් මම හිතන්නේ නැතුව. ඔය ඒ පුදුම විදිහට කරලා ඉන්නේ. හැබැයි අද ඒක නම් කිව්ව. මගේ ඇහැ යම් දෙයකට කියනවා. ගිහිල්ලා බැනෙන්න කියලා හිතනවා. ආත කරනවා කියලා හිතනවා. කන යම් ශබ්දයක ආත කරනවා කියලා හිතනවා. දිව යම් රසක ආත කරනවා කියලා හිතනවා. මේ කය යම් ස්පර්ශයක ආත කරනවා කියලා හිතනවා. තත්කලම ගිනහනවා බාර දුක ආයේ නිදෙන්නේ නැහැ මේ කාම ලෝකෙ මම ඇලිලා මම මිනිස්සෙක් වෙන්න හේතු නැති කරගෙන තියෙන්නේ නෑ ලබන්න මට හේතු දිනවනේ දැන් අර වටින උනේ මගේ කැමැත්තද මගේ දේවෝපියෝගේ කැමැත්තද නෑ මම කරගත්ත කර්මෝ නේද මට පරිසම් දීලා ඔය කරුණටික මම දෙවල් ඉවරයිද කියලා මට චෙක් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කාඩ් එක දාලා PIN නම් එකේ වහම මට කියනවාද ඔබ කරලාගෙන තියෙන කර්ම මෙච්චරයි, හොඳ කර්ම මෙච්චරයි, අමතර කර්ම මෙච්චරයි කියලා නෑ. කොයි වෙලාවෙම ඕව ඇවිල්ලා විපාක දෙයක දන්නේ. එහෙනම් මම කරගන්න ඕනේ මේ කර්ම ඵල දෙන්න තියෙන අවස්ථාවන් නැති කරගන්න දෙන්නේ. මනුස්සෙක් වෙලා මේ කායයේ යම් කර්ම ටිකක් පළ දෙන්න තියෙනවා නම් පිළිගන්න. මම මනුස්සත් බවක් ලබන වාරයක් ගන්න. ඔය කර්ම විපාක පළ දෙන්න මම අවස්ථාව හදන්න කියලා කරන්නේ. ඔන්න ඔය ඉන්න නෙමෙයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ පුළුවන් තරම් ඉක්මනට නිවන් දැකපන් කියලා. උන්වහන්සේ වෙනනම් මේ කර්ම વિશે බොල්සයි. මම ගොච්චර නැහැ. මම සර්වඥ නෙමෙයි. එක පිනක් කරද්දි පින්නෝතනේ මම අකුසල් කරගෙන ඉඳි දාස් කරනවා. චොක් චොක් චොක් ගාලා පින්නෝතනේ මදුරුව තරලෙන් යෝන කරනවා. කූඹි රොස්තවල් පිටින් පින්නෝතනේ හොදලා ගන්නවා. ඒ අපේ දේවල් වලට ඉස්සර කූඹි එනකොට කරන්නේ වාද්‍යයක් පිටින් මදුරුව ගන්න හොස් ගාලා ගන්නවා. මේ මම කරේ මේ කියන්නේ. අයි කරමුතු චී චී චී අර බේගෝන්නේ කියනවා වංශය මේ මම කරපේ මේ කියන ආඩම්බර වෙනවා එද මේ කියන පුදුම විදිහට ලැජ්ජාව වෙන්නේ කියන පුදුම විදිහට බය වෙන්නේ කියන තේමෙන්නේ මේ මම කරගත්ත කර්ම විපාකයන මට මතක් වෙදි මට හැඟෙන හිඳ ගන්නවා අර කල මදුරුවේ ගානට මම තැන්ලම නේද මැරෙන්නේ ගල්ගොඩකට හරි යමු වෙලා මම ඇල්ලම දෙන්න බැරිද? එක එළුවේ මැරුවම උගේ බෙල්ල කැපුවනම් 500 වතාවක් ඒ වෙනුවෙන් විඳින්න උනන් එක මදුරුවට කීගා කීපාරක් මමද ඒ විදිහෙන් මැරෙන්නේ දෙන්න. මම මදුරු ගන්න මට මතකයි. දැන් මම මේ මං ගැන කියන්නේ. ඔබ මොකද කරන්න ඕන? මං ගැන කියන්නද? තමන් මරපු මදුරුව ගන්න මතක් කරගන්න. තමන් කියපු බොරු ගන්න මතක් කරගන්න. තමන් කියපු කේලම් ගන්න මතක් කරගන්න. අපි මේ කොහේ යන්න බලාගෙන ඉන්නේ පිටුත්. කනකැත්තා විදිහටම අහස බැලුවා වගේ අපි මනුස්සත්වයෙන් ලැබෙන පිටුනේ කියන්න බැරි තරම් ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. මේ පව් කන්දරාවක් කරගෙන ඉන්න මම ගැන කියද්දී ඔබ ගැන හිතන්න. පව් කන්දරාවක් කරගෙන ඉන්න මම මනුෂ්‍යත්වයෙන් ලැබෙන පුදුමාකාර දුර්ලභ අවස්ථාවක්. මගේ මහමෙතර සතරක් පායයි. මම ගැන කියද්දී මගේ මහමෙතර සතරක් පායයි. තේරුම් මේ සතරක් පායයි මිදෙන්න මම මේ අතරේ මේ ලැබු අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්නෙ නැත්නම් මට කවුද ඇවිල්ලා සර්ටිෆිකේට් එකක් දෙන්නේ ඔබ ආපහු අහවයි නෑ කියලා. ඔබ දන්නව නේද ශාස්ත්‍රඥ වහන්සේ එකම කෙනාටයි මේ සම්පතිය දීලා තියෙන්නේ කියලා. කාටද? සෝතාපන්නයට. ඔබ සෝතාපන්නය නම් මෙතනින් එහාට බණ අහන්න අවශ්‍ය නෑ. මොකද මේ සෝතාපන්න වෙන මාර්ගයේ ක්‍රමවේද ගැන තමයි ධර්මෝ දේශනා කරන්නේ. සෝතාපන්න නැත්තම් හොඳින් නා. සෝතාපන්න වෙලා නම් වැඩේ නැහැ. තේරුණනේ? මගේ ශාසුන් වහන්සේ මිය පිටවට පස් ටිකක් අරගෙන යන මේ දවසක ආනන්ද හාමුදුරුවෝ පොඩි කතා බහ කියනවා. උන්වහන්සේ ආනන්ද මගේ මේ මිය පිටවට තියෙන පස් ටිකද වැඩි නැත්තම් මහා පොළොවේ තියෙන පස්තික දෙන්නේ මේ කතාව අහලා ඕන තරම් අහලා අහලා දිනවලින්. එතකොට ආනන්දයන් ගුරුවරු අනේ බෞද්ධ වහන්සේ ඔබ අහන්න ප්‍රශ්නේ නැද්ද? ඔබ වහන්සේගේ නියපිළිවෙල තියෙන පස් මේ මහා පොළොවේ තියෙන පස්තික තහනම්වත් පුළුවන්ද? අහලීමත් කියන්න පුළුවන්. ඒ වෙලාවේ ගුරුවහන්සේ කියනවා එහෙනම් දැනගන්න ඕනේ මේ ලෝකයේ සත්‍යය මැරෙන එකාඥානි. මගේ නියමිත උඩ තියෙන පස්තරන් සත්‍යය සුගතිගාමි වෙද්දී මේ මහ පොළොව තරම් සත්‍යය අපාගත වෙනවා. ඔය නියමිත උඩ පිටුනේ සද්ධාතුන් වහන්සේගේ නියමිත කොටතර ලබුදු අතරවාදී මේ චුට්ටල්ලු මේ උඩට පස් ටිකක් ගත්තා. උන්වහන්සේගේ මේ නියපිට උඩට පස් ටිකක් ගත්තා. ඔබ හිතලා බලන්න පිටුදුර ඔබ ওই නියපිට උඩ ඉන්නවද කියලා. හැබැයි වැඩ කියන්නේ මේක. මං අහනහම කියන ඔව් මම ඉන්නවා. අයි හැමෝම හිතන්නේ මම හරි. අයි මම හවුදනේ. මම උඩින්නේ මං කොච්චර තික් කරනවා. එදා පොළොව මාලිකා toy එකේ හිතුව ඇදෙන්නේ ඒ මහා අසතුෂ්ඨ දානෙ දීලා ඔය ටික මේ කියලා තියෙනවා. මමත් ඔය නිපිරුවේ ඉන්නවා කියලා. ඔය නිපිරුවේ ඉන්නව නේද පිටුතුනි? ධ්‍යාන ලබාගත් පිරි ප්‍රථම ධ්‍යානයේ හොඳට දියුණු කරගත්ත පිරි ဒုတိයක ධ්‍යානයේ මනාලෙක දියුණු කරගත්ත පිරි ත්‍ෘතික ධානයේ මනසේ වඩු පිළි චතුර්ථ ධානයේ මනසේ වඩු පිළි මෙතන ඉන්න කවුද ඔය කියන ධාන වඩු පිළි කට්ටි ඉන්නවද? ඒ වගේම ඔය නිපිරුණ ඉන්නවා නේද දිනුතුනි සෝතාපන්න ඵලය ලබාගත්ත පිළි සකෘදාගාමී ඵලය ලබාගත් පිරිස්, අනාගාමී ඵලය ලබාගත් පිරිස්, මෙතනින් කවුරුත් ඉන්නවද? ඉතින් අර කොහොමද කියන්නේ? අපේ ජීවිතේ ඉන්නවද? උදේ කල්පනා කරනවා නම් මොන වගේ අවදානාත්මක තත්ත්වයකටත් තියෙන්නේ? ඒකෙන් මගේ මහා ගෙදර මහා බයයි. පොඩි වීසයක් හම්බුණා මේ මහා පොළොවට එන්න. සුගතිගාමී වෙන්න පොඩි වීසයක් හම්බුණා. මේ වීසයක මම දන්නේ කොච්චර කාලයකටද මේ විස්තර දීලා තියෙන්නේ කියලා. මම හිතනවා සාමාන්‍යයෙන් අවුරුදු 60ක් කල්ලා තියෙනවා. හැබැයි ඉතින් අද ලෝකයේ යන විදිහට නම් අවුරුදු 60ක් ජීවත් වෙන්න පුළුවන් කියන්නේ පුදුමාන්තයක්. අපිට 50ක් කියලා. එහෙනම් මට තව අවුරුදු 20යි තියෙන්නේ. එහෙනම් ඔබට අනිනකම් ලැබුණාද? නිකන් කරන්ට් එකක් වගේ කියන දෙයක්. මේක නැත්තම් දෙන්නුද මේ තාම මේක අවබෝධ කරගන්නේ නැහැ. මේ සතරේ තියෙන බය. අද උදේ පන්සලට ගිහින් වෙලාවට ඉන්නුනේ ඒ වැඩ කරන නිරුණාන පස්සේ ඒක උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා මට දුන්න පත්‍රිකාව. පුළුවන් අපේ මහත්තයෙක් ඒ මගේ වාහනේ තියලා ආවා ඒ පත්‍රිකාව පොඩ්ඩක් මට ගෙනත් දෙන්න. මේ ගැහෙන මානේ ඉන්නවනේ මේ අපේ වාහනේ දේරු මහත්තයා. ඒ පත්‍රිකාව දීලා තිබුණේ බොහොම වටින කාරණයක්. මේ සතරේ තියෙන බියකර ස්වභාවය අපිට මතක් කරගන්න. ඒ පත්‍රිකාව ලැබුණොත් මම ඔබට කියනවා. එතකම් මේ ගමන යන්න. පින්වතුනි, ශාසුන් වහන්සේ අපට දේශනා කරනවා සෝතාපන්න වෙන්න අවශ්‍ය කරන කරුණු කීපයක්. මම මේක ඔබට කියන්නේ ඔබේ දහම් ඥාණය වැඩි කිරීම උදෙසා නෙමෙයි. ඇයි ඊට කලින් කරගන්න දෙයක් තියෙන්නේ? මොකද සෝතාපන්න වෙන්නේ. සෝතාපන්න වෙන්නේ කොහොමද කියන එකට කලින් කරගන්න තියෙන්නේ මොකද? සෝතාපන්න වෙන්නේ. ඉඳගිනිගත් කෙනෙක් එගිනි නෙවන්න කලින් මොකද උන්වහන්සේ කියුවේ කරගන්න කියලා? සෝතාපන්න වෙන විදිය දැනගන්න කියලා කිව්වේ. නෑ. සෝතාපන්න වෙන්න කියලා කිව්වේ. හැබැයි මම මේ දේ කියන්න හේතුව ඔබේ මොන ඇස් ඇරලා දෙන්න මේ කියන දේ ඔබට කරගන්න පුළුවන් කියලා පොඩි වීරයක් දෙනවා. විශේෂයෙන් අපේ උපාසකවරුන්ට සාමාන්‍යයෙන් 40 50 60 විතර පණිවිඩ හිතනවා. දැන් ඉතින් මගේ චාන්ස් එක දිහා ඊළඟ ආත්මේ බලන්න. ඒ මොකද ඊළඟ ආත්මේ අර විය පිළිවෙල ඉන්නවා කියලා මේ හිතන් ඉන්නේ. තේරුදින ඔබ මාර්ගඵලයක් සාක්ෂාත් කරගෙන නැත්නම් ඔබ ඔතන නැහැ. සමා වෙන්න කියනවා. ඍදුනත් ඇත්ත කියන්න බෑ. ඍදුනත් ඇත්ත කියන්න ඕනේ. නැත්නම් කවදද මේකෙ නිදෙන්නේ? ශාසුන් වහන්සේ දේශනා කරන පිළිවෙල මෙන්න මේ කියන කාරණා ටික අත්‍යවශ්‍යයි ඔබට සෝතාපන්න වෙන්න. ඔය කියන කාරණා ටික මම ඉක්මනින් කියන්නම්. ඒක හේතුව මොකද මේ වෙන්නේ? සෝතාපන්න වෙන්න ඔබට අවශ්‍ය ඉන්නම මම කියන්නේ. නමුත් මේකෙ කිව්වම ඔබ හොඳින් තරයේ දැනගන්න ඔබට මේ කියන සියලු කාරණා මේ මොහොතේ සැකසලා තියෙනවා. ඒ කියන්නේ ඔබට මේ දේශනාව අවසානයේදී ඒ කියන උත්තරම ඵලය ලබා ගන්න හේතු වදනා තියෙනවා. උන්වහන්සේ දේශනා කරන පිටුදුනි කල්යාණ මිත්‍ර සේවය. උන්වහන්සේ දේශනා කරන පින්වදින කල්යාණ මිත්‍ර සේවය. කලන මිත්‍රයෙක් ඇසුරු කිරීම. කලන මිත්‍රයා කියන්නේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඔබේ හිතේ තියෙන රාග, ద్వේෂ, මෝහ ඉවතලන්න, අඩු කරගන්න, නසා ගන්න, නැති කරගන්න. යමෙක් ඔබට යම් ධර්මයක් දේශනා කරනවා. අන්න පින්වදින කල්යාණ මිත්‍රයෙක්. දැන් ඔබට මම මේ කියලා දෙන්නේ මේ රාග ද්වේෂ මොහ නැති ක්‍රමෙ. එහෙනම් ඔබට කල්යාණ මිත්‍ර සේවනේ දැන් ලැබෙයි. හැබැයි කල්යාණ මිත්‍රයෙක් කියාගෙන වල්පල් ජීවිතේ විතර වැඩක් නෑ. සත්‍යාරමේ කතා කරන්නේ. එහෙනම් අපට සත්‍යධර්මයේ ශ්‍රවණය වෙන්න ඕනේ. අන්න දෙවෙනි කාරණාව සත්‍යධර්ම ශ්‍රවණය. යෝනිසෝ මනසිකාරය. පිටුදින යෝනිය කියන්නේ උපත්ති ස්ථානය. යෝනිසෝ මනසිකාරය කියන්නේ උපත්ති ස්ථානය ගැන මනසිකාර කරනවා. මොන උපත්ති ස්ථානය ගැන මේ කියන්නේ? මේ සත්‍ය උපදින ස්ථානය ගැන මනසිකාර කරනවා. මොකක්ද මේ සත්‍ය උපදින ස්ථානය? අන්න ශාස්ත්‍ර මහත්ය අපිට කියලා දෙනවා. මේ පටිච්ච සමුප්පාද චක්‍රය කියන්නේ. කොතනින්ද මම මේ සතරට එකතු වෙන්නේ? මේ අවිද්‍යාවෙන්ද? මේ ආශ්‍රවයයි කියන්නේ මම මේ සතරට ඇදලා තියෙනවා. මේ සැපේ මේ ලෝකේ මොනවට තියෙනවද? මම මේ සැපේ කියලා කොහොමද හොයා ගන්න ඕනේ? යන්නේ මම මේ සතරට ඇදලා තියෙනවා. හැබැයි දැන් චුට්ටක් කරලා ඔබ තේරුම් ගත්ත නේද මේ ආශ්‍රවය කියලා ඔබ හෙව්වේ පෙරීමකින් නිදහස් වෙන මොහොත කියලා? එහෙනම් ඔය ආශ්‍රවයේ උදෙසා තව තවත් මේ සතරේ පරිසරයේ ඇති වැදගත්කමක් නැහැ කියන තැනට අනුගාමී අනිදු මාත්‍රයක් හරි ඔබේ අවබෝධයට ආව ඇති. එහෙනම් පිළිගනු ඔබ මොකද මේ කරන්නේ? අවිද්‍යාවෙන් ඔබේ ඒ ඔබේ මුලාවට දාලා තිබ්බ මෙලින්. ඔබ මේ සංසාරේ ආවේ ඔන්න ඔය කියන ආශ්‍රවයේ හොයගෙන අවිද්‍යාවෙන් ඔබ අඳුරු කරලා තිබුණු අවස්ථාවකදී කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා ඔබට ධර්මයේ දේශනා කළා. ඔය කියන අවිද්‍යාවට පහර දාපන්. ඔය කියන මුලාවෙන් ගැලවියන්. තේරුම් ගන්න. මේ මුලාවක ඉන්නේ. අපි මේ සතරේ ඉපදි ඉපදි මැරි මැරි යන්නේ මේ නැති දෙයක් පස්සේ හඹාගෙන. අවිද්‍යාවයි සංහාවයි ඔන්න ඔය කියන දෙක නිසා අපි මේ සංසාරේ යනවා. අන්න තින්දුනේ ඔබේ උප්පත්ති ස්ථානයේ මුල. යෝනිසෝ මනසිකාරය කරගෙන ධම්මාන ධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන ඒකින් මම කියවනේ ඔබේ ජීවිතයේ එක්ස්පර්ට් කවුද? තමන්. ඔබේ ජීවිතය ගැන 100ක් දන්නේ තමන්. එයා පැත්තේ වාඩිලා ඉන්න කෙනා නෙමෙයි, ඔබේ අම්මා තාත්තා නෙමෙයි, ඔබේ දූ දරුවෝ නෙමෙයි, මම නෙමෙයි, ඔබ. එහෙනම් මොකද කරන්නේ? දැන් මේ ඔබට ලැබෙන යන මේ ධර්මය තමන්ගේ ජීවිතයේ අත්දැකීම් වලට ගලා බලන්න. මේ අවස්ථාවට මේක ගැලපෙනවද? අර අවස්ථාවට ඒකට ගැලපෙනවද? ගැලපෙන්නේ නැති තැනක් එහෙම තියෙනවද? මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන ධර්මතාවය මගේ මම යම් තැනකට ඇලුත් කරලා ඉන්නවද? මම දැන් තේරුම් ගත්තනම් මේ හිත තියෙන තැන මේ දුක ඇති වෙන්නේ කියලා. අන්නේ හිත තියෙන තැන් වලට මේ ගහන්න බෙහෙතක් පින්නුදේ මම මේ ඔබට දෙන්න යන්නේ. බෙහෙතක් දාලා ඔය බෙහෙත මදින්න බ්‍රෂ් එකක් කරන්නේ. ඔය බෙහෙත මම ඔබට අද ඔබට දෙන්න. ඊට පස්සේ ඔබ අතින් පස්සේ ගිහින් ඔබ බ්‍රෂ් කරා. හැබැයි බ්‍රෂ් කරද්දී දාන්න ඕන බෙහෙත අද අරන් ගියන. එතකොට ක්‍රමක්‍රමයෙන් අර තියෙන දියතවල, අර තියෙන මලකඩ, අර තියෙන කුණුපැල්ල ගැලවිලා යන්නේ. අවසාන වශයෙන් ක්ෂණ සම්පත්තිය. මම ඔබට මතක් කරලා දුන්නා ඔබ තරම් වාසනාවන්ත නැති කෙනෙකුට එංගලන්තේ මහරජිනේ බව. එතුමියට ඔබ දැන් මේ අහන්න යන නිවන් දකින ධර්මයේ කවදානම් අහන්න ලැබෙයි කිව්වට තේරෙයි කිව්වට විශ්වාස කරයි. අප්‍රමාණ දිනක් කරගෙන තිබුණු ඔබ මේ අවස්ථාව ලබා ගන්නතේ මේ ලැබිච්ච වීසා එකෙන් ඒ කාන්තෙම ප්‍රයෝජනය ගන්න. මොකද ඔය වීසා එක කොයි වෙලාවෙ ඉවර වෙන්නද? ඔය වීසා ඉවර වෙච්ච ගමන් ඔබ යන්නේ මහගෙදරට. මහගෙදර මොකක්ද කියලා මම කලින් මතක් කළා නේද? හරි. දැන් ඔය කියන කරුණාවලින් මොන කාරණාවක් ඔබට නැත්තේ? කල්යාණ මිත්‍ර දේවනේ දිනනෝන සද්ධර්මයේ ඇහෙනෝන තින්නුතනේ යෝනිසෝ මනසිකාරයෙන් පැහැදිලි කරලා දුන්න ඒ විදිහ කරගන්න ඔබට පුළුවන්. ධම්මානුකම්ප ප්‍රතිපදාව ඔබට පුරුණය කරන්න පුළුවන්. මේ කියන ශර සම්පත්තිය ඔබට තියෙනවනම් ඔබට කන් ඇහෙනවනම් මේ කියන දේ ඇහෙනවනම් අනේ හත් දෙයියනේ මේ ඔබට මේ ධර්මයේ තේරෙනවා මොන කියන කාරණාවක් ඔබට නැත්ද? සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න. ආනාපානෙන් කරගන්න. එහෙනම් මේක කරගමු. පින්වතුනි, අපේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ලෝකයේ තියෙන ආදීනව ගැන මෙන්න මේ ආකාරයෙන් දේශනා කරනවා. මං කලින් මතක් කරගන්නවා මේ අනිත්‍ය, දුක්ඛ, අනත්. මොකද්ද මේ අනිත්‍ය ස්වභාවය? පින්වතුනි, මේ ලෝකේ දේවල් වලට ඇයි අපි ඇලෙන්නේ? ඇයි අපි අපේ වාහනේට ඇලෙන්නේ? අපේ දරුවන්ට ඇලෙන්නේ ඇයි? කෑමකට ආස කරන්නේ ඇයි? ඒකෙන් ආශාවක් ලැබෙයි කියලා හිතාගන්න. ආශාවක් ලැබෙයි කියලා හිතාගන්නෝ කියන්නේ ඒනි තමන්ගේ වසඟේ තියෙයි කියලා හිතාගන්න එක නෙමෙයි. ඔබ යම් දෙයක් ඔබේ වසඟේ නැහැ කියලා ඔබට තේරෙනවා. ඔබ මේ දේ ඇලෙනවද? ඒ දේත් එක්ක ගැටෙනවද? ඔබ යනු සිච්ච කරනවා. මේ ලයිට් එක ඔන් කරනවා. සිච්ච එක දාන ලයිට් එක පත් වෙනවා. අන්න ඔබේ වසඟේ එක පැලතු කිලෝ මීටර. දෙවෙනි දවසේ තමයි සිච්ච එක දාන ලයිට් එක පත් වෙනවා. ඔබ ඉතින් අන්න මගේ වසඟේ තියෙනවා. තුන්වෙනි දවසේ සිච් එක දාන ලයිට් එක පත් වෙන්නේ නැහැ. ඔබ බලාපොරොත්තු වුණා මේක පත්විය යුතුයි. මොකද ඔබ බලාපොරොත්තු වෙන දේ විය යුතුයි. අන්නේ දේ වුණා ඔබ දුකට පත් වෙනවා. පින්වතුනි, අපි මේ ජීවිතේ ජීවත් වෙන්නේ මේ ලෝකයේ තියෙන දේවල් අපේ වසඟේ පවතී කියන දෘෂ්ටියක. අපි ළමයි හදාගන්නේ ඒ දරුවෝ මේ සමාජයේ හොඳ පුරවැසියෝයි, හොඳට ඉගෙන ගනි, හොඳට දෙමාපියන්ව සලකයි කියන ඔය බලාපොරොත්තු අපි හිතේ මවාගෙන. ඒක තමයි මගේ බලාපොරොත්තු. මගේ බලාපොරොත්තු එයයි. ඒ බලාපොරොත්තු අනුව ඔබ හැසිරිය යුතුයි. මගේ බලාපොරොත්තු අනුව ඔබ පවති, ඔබ ජීවත් වෙයි. අන්න මගේ වසඟේ ඔබ පවති. මම දන්නවා ඒ දරුවා හදන්න කලින් මේ දරුවා මාතෘ ඝාතකයෙක්, පීතෘ ඝාතකයෙක්. මම කවදාවත් ඒ දරුවා හදන්නේ මේ දරුවා ගිහිල්ලා මේ මුළු සමාජයෙම මහ විනාශයක් කරන මනුස්සයෙක් බවට පත් වෙනවා යම් දවසක. ඔය දින මම දැනගත්තත් ඔය දරුවා මම හදයි. දරුවෙක් හදද්දී අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මොන තරම් විශ්වාස, මොන තරම් බලාපොරොත්තුවක් හිතේ තියාගන්නවද? සියලුම අංගෝපාංගය ඇතුළු විද්‍යාකාරයේ හරි විදියට සියලුම අංගෝපාංග පිළිහිලා මේ දරුවා උපදී කියලා. ඒක නේද පින්වතුනි අපේ කැමැත්ත? නමුත් කැමැති විදියට මේ දේ වෙනවද නැත්නම්? එහෙම බලාපොරොත්තුෙන් හදන දරුවම මේද අංග විකල වෙලා උපදී. එහෙනම් කොහේ දෙමෝපියෝගේ කැමැත්ත ඉෂ්ට වුණා? අපි තේරුම් ගත්තනම් මේ අපේ කැමැත්තට අනුව වෙන දෙයක් නෙමෙයි කියලා. අපි ඒකට ඇලුම් කරා ඉන්නේ. දරුව දෙන්නෙක් ඉන්නවා එක පවුලක. මේ දෙන්නටම දෙමෝපියෝ බොහොම මහන්සියෙන් උගන්වනවා. දෙන්නම උගන්වනවා පින්වතුනි දොස්තරලා. එක දරුවෙක් කැමති, හරිම කැමති දොස්තර කෙනෙක් ඉන්නවා. අනිත් දරුවාට දොස්තර රස්සාව තරම් පෙන්නන්න බැරි දෙයක් නෑ. එයාට උනේ වෙන ශේත්‍රයක. එයාට උනේ නැටුම් ගුරුවරයෙක්. මේ දරුව දෙන්නව අධ්‍යාපනයේ දීලා, උසස් අධ්‍යාපනයේ දීලා මේ දරුව මේ අම්මයි තාත්තයි පොඩි කාලේ නම් මේ දරුව හදන්නේ මේ දොස්තරලා කිරීමේ බලාපොරොත්තු ඇති. ඒක අවශ්‍ය කරන සියලුම හේතුක හේතුන් සකස් කරනවා. හේවත් හොඳම ඉස්කෝලවලට ළමයි ඇතුළත් කරන, පන්තිවලට යවන, පන්ති දෙක තුන යවන, පිටිපස්සෙන් ඉඳගෙන සියලුම වැඩ කටයුතු ගැන හොයලා බලන, ඒගොල්ලෝ ගෙදර වැඩ කරගන්නවද, වෙන බාහිර අභ්‍යාස කරගන්නවද, ක්‍රීඩාකාර ක්‍රීඩා ආදී ක්‍රියාකම් කරනවද, ඔය කියන සියලුම දේ ගැන හොයලා බලන මේ දෙමව්පිය දෙන්න, අර දරුවෝ දෙන්නව වෛද්‍ය විද්‍යාලයේ දස්කම් එක්කන් යනවා. වෛද්‍ය විද්‍යාලයේ දුන්නේ. ඒ දෙන්නම දොස්තරලා වෙලා වෛද්‍ය විද්‍යාලයේ විදියට. දැන් බින්දුනේ. එක්කෙනෙක් කැමති දෙන්නේ වෛද්‍යවරයෙක් වෙන්න. අනෙක් කෙනා කැමති දෙන්නේ නැතුම් ගුරුවරයෙක් වෙන්න. හැබැයි දෙන්නම වෛද්‍යවරු වුණා. කොහොමද? ඇයි තමන්ගේ කැමැත්ත අනුව දේවල් වෙනවා කියන දෘෂ්ටිය අපි ඉන්නේ? අර නැතුම් ගුරුවරියක් වෛද්‍යවරියක් වුණා. පින්දුනි ශාන්තුනාචාර්ය දේශනා කරනවා, මහණෙනි මම ආත්මවාදයට ප්‍රදේශනා නොකරමි, මම අනාත්මවාදයට ප්‍රදේශනා නොකරමි, මම ඔබට හේතුඵලවාදයෙන් දේශනා කරමි. අර දරුව දෙන්න වෛද්‍ය විද්‍යාලයේ ඉන්නේ ඇවිල වෛද්‍යවරු වෙන්න මොකද උනේ තියෙන්නේ? වෛද්‍යවරේ කව වෙන්න අදාළ යම් හේතු රාශියක් තිබුණා නම් අන්නේ හේතු ටික පෙළගැස්සු. එකින් එක පෙළගැස්සු. ඒකට දෙමව්පියන්ගේ කැමැත්ත අදාළ වුණේ නැහැ. ඒ දරුවන්ගේ කැමැත්ත අදාළ වුණේ නැහැ. ඒ අදාළ කරන හේතු ටික සැකසුණා නම්, හේතු ටික පෙළගැස්සුණා නම්, ඒ ප්‍රතිඵලෙ විද්‍යාව. දැන් මේ ෆෑන් එක කැරකි කැරකි තියෙනවා. මේ ලයිට් පත්තු වෙලා තියෙනවා. අපේ කැමැත්ත තියෙන කරන්ට් එකක් නැද්ද? නැහැ. හැබැයි දැන් කරන්ට් යන්න විදියක් නැද්ද? පුළුවන්. දැන් පින්වතුනි කරන්ට් යයි කියලා බලාපොරොත්තු වෙන කී දෙනෙක් ඉන්නවද? කවුරුවත් නැහැ. මේ රටේවත් කවුරුවත් නැතුවදී දැන් මේ ධර්මශාලාවේ හෝ මේ නගරේ හෝ මේ පළාතේ හෝ කරන්ට් යයි කියලා බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ එක්කෙනෙක්වත් නැහැ. හැබැයි කී දෙනෙක් ඉන්නවද අනේ කරන්ට් යන්න නම් එපා මේ වෙලාවේ. එක්ක මේ ධර්ම දේශනාව අහන්න ඕනේ, නැත්නම් ක්‍රිකට් මැච් එක බලන්න ඕනේ, නැත්නම් ටීවී එකේ කාටුන් එක බලා ගන්න ඕනේ, නැත්නම් ප්‍රවෘත්ති ටික බලා ගන්න ඕනේ, නැත්නම් ටෙලිනාට්‍ය බලා ගන්න ඕනේ. කී දෙනෙක් බලාපොරොත්තු තියන් අනේ කරන්ට් නම් යන්න එපා මේ වෙලාවේ. දැන් ඔය කොයි එක්කෙනාද බලාපොරොත්තු දීතුනේ කරන්ට් යන වෙලාවට? එහෙනම් ඇයි බින්දුනි අපි මුලාව කින්නේ මේ මගේ කැමැත්තයි මේ හිතුවේ? ඇයි මම මුලාව කින්නේ? ජෑනි ත්‍රිමේ කකට ඉන්නවනම්, පුරුෂයෙක් ස්ත්‍රියක් විවාහ වෙලා ඉන්නවනම්, මම කලින් කිව්ව කතා මතක් කරගන්න. මට පුළුවන් මුලාවක ඉන්න අපි දෙන්න මේ එකට ඉන්නේ හරි අපි දෙන්න හරි ආදරයෙන් ඉඳලා කියලා. නෑ, අර හේතු ටික තියෙන තාක් කල් විතරයි නේද අපි දෙන්න එකට ඉන්නේ. ඒ හේතු එකිනෙකාගෙන් අනිත් එක්කෙනාට සැපයනවා නම් ප්‍රතිඵලය තමයි ඒ දෙන්න එකට ඉන්නේ. ඔය හේතු ටික නැතුණා නම් ප්‍රතිඵලය දෙන්න වෙන්නේ නැහැ. දැන් හෝගාල වහින්න. මේ දවස් පින්තුනේ කට්ටියක් යන මාළු බලන්න, කට්ටියක් ගොවිතැන් කරනවා, කට්ටියක් පොල් කරනවා. ඔය එකෙන් කෙනාගෙන් ඇහුවොත් ඔබ කැමති මොකටද කියලා, වහිනවටද පායනවටද කියලා, එක එක්කෙනා එක එක පිළිතුරු නේද දෙන්නේ? මාළු බාන මනුස්සයා කියයි, අනේ දැන් දවස් කීයක් තිස්සේ වැස්සද, මට එක මාළුවෙක් අල්ලගන්න බැරි වුණානේ, මගේ දරුවෝ බඩගින්නේ. පොල් කරන මනුස්සයා කියයි, කිසිම වැඩක් කරගන්න විදිහක් නැහැ, යන දන වහිනවා. මේ මට මෙච්චරයි, මේකෙන් තමයි මම මගේ දරුවෝ රැකගන්නේ, ඔය ටික කරගන්න මට විදිහක් නැහැ. හැබැයි ගොවිතැන් කරන මහත්තයා කියනවා දැන් වහින්න හොඳයි කියලා. අනේ කොච්චර ශෝක මහත්තයා, තවත් වහින්න ඕන. මම හැමදාම මේ වැස්ස වලාහක දෙවියන්ට පූජා සත්කාර කරනවා. තව තව වෙනස් වෙනවා. දැන් බලන්න තියෙනවා කාගේ කැමැත්තද මේ ඉතුලා කැමැත්තත් ඉතුලා තියෙන, එහෙම නැත්නම් වැස්සට අදාළ කරන හේතු ටික සැකසিলা අන්න වැස්ස කඩා පාත් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන. වහිනකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ෆෑන් එක කැරකෙන්නේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ලයිට් එක තියෙන කේ හෝ ලයිට් එක නැති එකේ හෝ කරන් තියෙන කේ නැති එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඕවා අපේ පාලනයේ තියෙන දේවල් නෙමෙයි. ඕවා හේතු වල බල. එහෙනම් මොකේද ප්‍රශ්නේ තියෙන්නේ? මේකෙදි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වලට අපි කිහිල්ලා ඇලෙන්නේ කියලා. මේ අනිත්‍යතාවය කියලා ශාස්ත්‍රඥ මහන්සේ අපිට දේශනා කරපු ධර්මතාවය මෙන්න මේකයි. මේ ලෝකෙ කිසිම දෙයක් කිසිම සංකතයක් සංකත කියන්නේ හේතු නිසා හටගත් දෙයක්. මේ ලෝකෙ හේතුන් නිසා හටගත් කිසිම දෙයක් උඹගේ බල වශයෙන් නැහැ. උඹේ වශයෙන් නැත්තේ ඇයි? මේවා හේතුවල ඵල. ඔබ කාරේ වාහනයක් එලවගෙන යනවා. පින්දුනි අද වාහන නම් කොයිතරම් අනුතුරු වලට ලක් වෙනවද? කාදි කැමැත්තට දෝක වෙන්නේ? රීදුරා කැමැත්තට. ඉස්සරහින් ඉන්න මනුස්සයා කැමැත්තට, පිටිපස්සෙන් ඉන්න මනුස්සයා කැමැත්තට. නගර සභාවේ කැමැත්තට. එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් එකේ මනුස්සයා කැමැත්තට. නෑ. කාගේවත් කැමැත්තකට නෙමෙයි. යම් එක හේතුවක් වෙනස් වුණා නම් ඇති නේද ඔය වාහනේ කැඩෙන්නේ? ඔය වාහනේ ඇක්සලරේටරේ වැඩ කරන්නේ නැති වෙන්නේ, ඔය වාහනේ බ්‍රේක් එක වැඩ කරන්නේ නැති වෙන්නේ, කන්දක් පහළට බැහැගෙන එන වාහනේ. ඒ බ්‍රේක් එකේ මොකක් හරි එක තම්බියක්, තෙල් ටිකක්, එක ඇණයක් වැඩ කරන්නේ නැතුව ගියා නම් ඇති නේද ඔක වැඩ නොකර ඉන්නේ? වැඩ නොකර තියෙන්නේ. එහෙනම් සිංහල බලන වාහනයක් දුවන්න කොයිතරම්නම් හේතු රාශියක් එකට ගැළපීලා වැඩ කරන්න ඕනේද කියලා. එහෙනම් සමන් ජීවිතය ගැන කල්පනා කරලා මේ කය ගැන පින්තුනි මගේ හදවත ටික් ටික් ටික් ටික් ටික් ටික් ගාලා ගහන තාක්කල් මේ ඇඟවලේ මේ ගමන වෙනවා. ඔය මේ ටික මේ ඇඟේ තියෙන පද්ධති වල සැපේන තාක්කල් මේ කය වැඩ කරනවා. මේ මොළේට ලේනාර වලින් ලේ සැපේන තාක්කල් මේ කය පවතී. මොළේට ලේ යන ලේනාල 500ක් තියෙනවා කියලා හිතන්න. ඊට වැඩි. ওই 500ෙන් කීයක ලේ කැටයක් පිට වෙන්න ඕනද මම මෙල්ලේ. එක. මේ හදවතට ලේ සපයන ලේනාල කීයක ලේ කැටයක් පිට වෙන්න ඕනද මම මෙල්ලේ. එක. එහෙමනම් පින්වතුනි මේක හේතු වල ඵලයක් නේද මම මේ ජීවත් වෙලා ඉන්නෝ කියන්නේ. මගේ කැමැත්තට වෙන දෙයක්ද මේ? මගේ හතුරන්න ඕනේ මම විනාශ වෙනවා. උන්ගේ කැමැත්තටවත් නෙමෙයි මේ ජීවිතේ පවතිනවත් නැති වෙන්නේ. ඒකට අදාළ කරන හේතු ටික පවතින තාක් මේ ජීවිතේ පවතිනවා. හේතු ටික නැති වෙච්ච දවසෙ මේ ජීවිතේ වෙනස් වෙනවා. අන්න හේතුන් පදිත සම්බෝධන හේතු බංගා නිරුච්චති. ශාස්ත්‍රඥාන්තයේ හේතුඵල ධර්ම. හේතුඵලවාදී උන්වහන්සේගෙන් ගිහිල්ලා බබුනේ කහනු ස්වාමීනි මේ සතර කියලා දෙයක් මේ භවෙන් භවෙට යනවා කියලා දෙයක් ඇතද නැද? ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද? උන්වහන්සේ දේශනා කරනවා ඔය අහන ප්‍රශ්නේ වැරදි. මම ඇත කියලා දේශනා කරන්නෙත් නැහැ, නැත කියලා දේශනා කරන්නෙත් නැහැ. පින්වතුනි ඔබට සමාන මේකේ කලින් අහලා ඇති. හැබැයි අපිට තේරුම් කියලා නැතිද මොකද්ද මේ කියන? මේ මොකද්ද මේ කියන අතර මේ ඇතත් නෑ නැතත් නෑ. මම ඔබට බොහොම සරල උදාහරණයක් දෙන්න. මතක් කරගන්න දේ දුන්න. වහින වෙලාවට පේන දේ දුන්න. දැන් දේ දුන්නේ ඇතද? ඔබට පුළුවන්ද කියලා දේ දුන්න අල්ල. දේ දුන්න ගාවට ඔබට ලං වෙන්න පුළුවන්. පින්දුනේ වතුර බිඳුවෙන් බිඳුව ආලෝකය වැඩිලා ආලෝකය පරාවර්තනය වෙද්දී අන්න ඇහැට පේනෝ දේදුන්නක් වගේ දෙයක් තියෙනවා කියලා. දේදුන්නක් විද්‍යාමාන වෙනවා. දැන් දේදුන්නක් ඇත්තද කියලා හමුත් ඕකට ඕ කියලා කියන්න පුළුවන්ද? බැහැ. දේදුන්නක් නැත්ද කියලා හමුත් ඕකට ඕ කියලා කියන්න පුළුවන්ද? බැහැ. හදේ මේ තේක්නේ. නමුත් හේතුඵල ධර්ම තුලින් දේදුන්න විද්‍යාමාන වෙන හැටි කියලා දෙන්න පුළුවන් නේද කියලා. මෙන්න ආලෝකය වතුර බිඳුවක බිඳුව පතිත වෙද්දී නැත්නම් මේ අවකාශයේ වතුර තියෙද්දී ආලෝක කිරණයක් වැඩිලා පරාවර්තනය වෙන ඒ මොහොත මොහොත මොහොතට මොහොතට දේදුන විද්‍යාමානය. අන්න හේතුඵල ධර්ම. අද ඔබට තේරුණා නේද ශාස්ත්‍රඥ වහන්සේ මොකක්ද එදා ඒ කිව්වේ මේ ආත්මයක් ඇතවත් ආත්මයක් නැතවත් කියන කතාව. මේ සත්වයා පිටුතුනි සසරෙන් සසරට යන්නේ මේ කයත් මේ යන්නේ සිතත් මේ යන්නේ මේ ආත්මයත් මේ යන්නේ. පිටුතුනි මේ රාග ద్వේෂ මෝහ නැත්තම් ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන හේතු ටික පවතින තාක් කල් සත්වෙන් විද්‍යාමාන වෙනවා. අපි එච්චර දුර යන්න ඕනේ නැහැ. තව බොහොම සරල උදාහරණයක් ගමු. මම ඔබට කියනවා මේ මේස පුළුවන් නම් අල්ලලා පෙන්න. ඒක ජගතෙක් නෑ ඔබ කරන්න පුළුවන්. මම මේ කියන්නේ ළඟ දැකලා අල්ලන්න කියන එක නෙමෙයි. පුරවන මේක අල්ලන්න බෑ. මං කියන්නේ දෛව ප්‍රෝ කරන්න බැරි කියලා. මේ මේක කියන්නේ මොකද ලින්දුනේ? කපුල් හතර කුයි? ලල්. දැන් ඔබ මෙතනට ඇවිල්ලා ආව මම්මේයි මම්මේ අල්ලන්නේ මේක කියලා. මං කියන්නේ ඔය අල්ලන්නේ ලෑල්ලනේ. මේක අල්ලන්න. ඔබ තව තැනකින් අල්ලන්න. කියුවේ මේකද නැයි මේ කකුලක් අල්ලගෙන දඟලන්නේ මේකද අල්ලලා පෙන්නන්න පුළුවන් නම් අනිත් කකුල නැහැ කකුල නෙමෙයි මේකද අල්ලලා පෙන්නන්න පුළුවන් අපිට මේකද අල්ලන්න බෑ ඇයි ඒ මේකක් කියලා දෙයක් ඇතද මෙතන නැතද නැහැ මේකක් කියලා දෙයක් හේතු තියෙන තාක්කල් කකුල් හතරක් මත ලෑල්ලක් තියෙන තාක්කල් තියෙන මේකක් කියලා දෙයක් විද්‍යාමාන වෙනව නේද අන්න හේතුඵල ධර්ම බොහොම සරල මේ ලයිට් එකක් තියෙනවා නැත්නම් මේ පිටුනේ පන්දමක් තියෙනවා පින්වුතුනේ ඕක දිගේ කරන්ට් එක ගිහිල්ලා ඒ මොකක් හරි ඒක තියෙනවා නම් යම් ෆිලමන්ට් එකක් ඕකින් ඒ යම් ක්‍රමවේදයකට ආලෝකයෙන් නිකුත් වෙන ක්‍රමවේදයක් තියෙනවනේ. ඔය ආලෝකයේ ඒ මොහොතින් මොහොත මොහොතින් මොහොත මොහොතින් මොහොත මේ ඒ විදුලි පන්දමෙන් නිකුත් වෙලා එන්නේ. ඒතර මම ඔබෙන් අහන්න පුළුවන් මේ විදුලි පන්දම දල් වෙනද තියෙන්නේ කියලා. ඉතිපන්දමක් ගන්න බොහොම තරලද? ඉතිපන්දමේ ගින්දර පස්තු කරලද තියෙන්නේ නැතුවද තියෙන්නේ? මේ දැල්ලා තියෙනවද නැත්ද? මනෝ ප්‍රශ්න ඔබෙන් අහන්න පුළුවන්. ඇයි කියන්නේ දැල්ලා විද්‍යාමාන වෙනවා කියන්නේ? අර ඉටි දිය වෙලා මේ වාතයේ තියෙන ඔක්සිජන් එක එකතු වෙලා අර තාපයේ පවතින තාක්කල් මේ දැල්ලා කියන දේත් විද්‍යාමාන වෙනවා. මොහොතින් මොහොත. එක මොහොතකදී ඔබට ඒ දේ විද්‍යාමාන වුණා නම් ඊළඟ මොහොතේ විද්‍යාමාන වෙන නැමතත් හේතු ටික සකස් වෙන්න ඕනේ නේද? නැවතත් අර ඉටි බින්දු දිය ඉටි දිය බින්දුවකුයි ඔක්සිජන් දිහකුයි ඒ තාපයයි ඔය ටික එකතු වෙන්න එපැයි මොහොතින් මොහොත ඔය ටික සැකසෙන්න එපැයි එහෙනම් මම ඔබට කියන්න බෑනේ මෙතන දැල්ලක් ඇත කියලා දැල්ලක් නැත කියලා ඒක මොහොතින් මොහොත විද්‍යාමාන වෙන දෙයක් බින්දුනේ ඔන්න බින්දුනේ තේරුම් ගන්න අනිත්‍යතාවය එහෙම වූ දෙයකට ඔබට තේරෙනවා නම් ඔබේ ජීවිතයක් ඔච්චරයි කියලා ඔබේ ධර්මගේ ජීවිතයක් ඔච්චරයි කියලා ඔබේ යාන වාහන ඔබේ රැකී රක්ෂා ඔබේ පවුල් සම්බන්ධතා හේතුන මර නෙමෙයි ඔබේ රැකී ඔබේ රක්ෂාව ඔබට අද තියෙනවා නම් ඔබේ රැකියාව ඔබට අද තියෙනවා නම් ඒ කියන්නේ ඔබේ ජොබ් එක ඔබට තාම තියෙනවා ඕක හේතුවල බලයෙන් නිසා නෙමෙයි ඔබට තියෙන්නේ ඔබ වෙලාවට වැඩ යන තාක්කන් ඔබේ ඔබ ලබා දෙන සේවයට අගයක් දෙන්න පුළුවන් කියලා ඔබේ ඒ රාජ්‍ය නිලධාරියා හෝ ඒ මොකක් හරි කාර්යාලය නිලධාරියා ඒ මතේ ඉන්න තාක්කන් ඔබට වේතනයක් ලබා දෙන්න පුළුවන් තාක්කන් ඔබට වාඩි වෙන තැනක් තියෙන තාක්කල් පිඟුදි හේතු කීයක් සැකසෙන්න ඕන ඔබේ ජීවිතය හේතු රාශියක ඵලයක් නම් පිඟුදනේ ඊළඟ පොයේ ඔබේ යහපැත්තේ වාඩිලා ඉන්න එක්කෙනා ඇවිල්ලා ආපහු ඔබගා ඔබේ යහපැත්තේ වාඩි වුණා. ඔබ මුලින්ම කියන්න ඕනේ මොකක්ද? ඔබ අද තාම ජීවතුන් නැද්ද? ඇයි ඔබ මට කියවන්නේ මේ හේතු ප්‍රකෝටියක් විතර එකතු වෙන්න ඕනේ කියලා? මනුස්සයෙකුගේ ජීවිතය ඇති බවට විද්‍යාමාන වෙනවා. ඕකෙන් එක ලේ කැටියක් හිර වුණා නම් ඇති කියලා මට දැන් කියවුවා. ඒ ජීවිතේ විනාශ වෙනවා. පින්වතුනි, හේතු බර ගානක් එකතු වෙලා නම්, හේතු කෝටියක් එකතු වෙලා නම් මේ මනුස්ස ජීවිතයක් කියලා දේ විද්‍යාමාන වෙන්නේ. ඒ ජීවිතේ ඒ ආකාරයට පවතින එකද පුදුමේ? නැත්නම් ඒ මනුස්සයා මැරිලා යන එකද පුදුමේ? පවතින එකයි පුදුමේ. එහෙනම් ඔබ කෙනෙක්ට ටෙලිෆෝන් එකකින් කතා කරලා අහන්න ඕන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? මේ අර ඔයත් තාම ජීවතුන් කරද? ඇයි අපි මනුස්සයෙක් මැරිලා කියලා අපිට ආරංචිය කරන අපි පුදුම වෙන්නේ? පින්වල සියලු කාරණා සැකසලා තියෙන ඒ මනුස්සයා මැරෙන්නේ නෙමෙයි. ජීවත් වෙලා ඉන්න නෙමෙයි. මේ තමන්ගේ කය හොඳට බලන්න ඕනේ. මේක මම කියන්නේ. හොඳට තමන්ගේ ජීවිතය අත්දැකීම වල දදා බලන්න. මේ තමන්ගේ කය හැම මොහොතෙම සැකසෙන්නේ තව තව ජීවත් වෙලා ඉන්නද නැත්නම් මැරෙන්නද? මරණය කරා ළඟ මරණය කරා යන. එහෙනම් ඇයි අපි පුදුමයිද කෙනෙක් මැරෙනවා කියලා කියවන්නේ? ඔබ අහලා තියෙනවා සීතාවේ ඇලවෙන කුරුණ ගැන? එංගුදු මේ ලෝක හතෙන් එකක් වෙයි. සීතාව දින ඉතාලියේ නේද අපි හඳුන්නේ? ඇලවෙන කුරුණක් තියෙනවා. මෙන්න මෙහෙම තියෙනේ කුරුණ. ඇලේ හොඳන අන්දක ජීවිතය කියලා ඇලේ තියෙනවා. මුළු ලෝකයක්ම යනවා පින්වතුනි ලෝක දිහා බලලා උන්ටාව ඉඳගෙන සෙල්ෆි ගන්න. කළා මේක පුදුමයි. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇයි මේක ලෝක විශ්මිත හතෙන් එකක් වෙලා තියෙන්නේ කියලා? හතෙන් හරි අටෙන් හරි කියහරි ඇයි මේක විශ්මිත ධනක දෙයක් වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මේ ඇලවෙන කුරුණට අපිට ප්‍රේම විදිහට හේතු ඔක්කොම සැකසලා තියෙන්නේ කෙලින් හිටින්නද පල්ලෙහාට වැටෙන්නද? පල්ලෙහාට වැටෙන්න නේද? ඒ පල්ලෙහාට වැටෙන්න හේතු මේ සැකසලා තියෙන මේ වස්තුව තාම වැටෙන්නේ නැතුව තියෙන එක නේද අපිට පුදුමයි. ඒකින්ද නේද ඕක ගාවට ගිහලා හොඩෝ ගන්න. එහෙනම් ඇයි මේ අපි එකිනෙකා දකිද්දී පුදුම වෙන්නේ නැත්තේ? තාම ජීවතුන් අතර ඉන්නේ කියලා මේ තාම මැරිලා නැති එක. අන්න පින්වතුනි හේතුඵල ධර්ම තේරුම් ගන්න. ඔය ටික තේරුම් ගත්තට පස්සේ මේ හේතුඵල ධර්ම අපි තේරුම් ගත්තට පස්සේ පින්වතුනි අපි කොහොමද දේකට ගිහිල්ලා හිතක් අලවගන්නේ මේ දේ මට ඕන විදිහට පවතිය යුතුයි කියලා? මේ ආදරය මේ සම්බන්ධතාවය මගේ කැමැත්තට පැවතිය යුතුයි කියලා? මේ දරුවා මට ඕන විදිහට හැදිය යුතුයි කියලා? මගේ මේ වාහනේ මේ විදිහට පැවතිය යුතුයි කියලා කොහොමද මම බලාපොරොත්තුවක් ඇති කරගන්නේ? ඇයි මේ හේතු ප්‍රකෝටික ඵලයක් නෙවෙයි? ඕකේ මොන හේතු ටිකද අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්? අපිට පාලනය කරන්න පුළුවන්. එහෙම කරොත් මේ මහා දුකකට ඇදගෙන යන වැඩ පිළිවෙලකට නේද අපි මේ අත ගහන්නේ? අහ කියන නොයේ රෙද්දක් දාගෙන වැඩක් නේද මේ කරන්නේ? ඇයි අපිට කිසිසේත්ම පාලනය කරන්න බැරි හේතුන්ගෙන් හටගෙන තියෙන මේ වස්තු අපේ වසඟේ පවත්වන උත්සාහ කරනවා? ඒ විතරක් නෙමෙයි, ඒ වස්තුව මෙසේ පැවතීවා කියලා අපි බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. පින්නතුනි, ඔබ ගෙදරක වාහනයක් ගෙනාවම ඒක පාලන දාන්න කලින් ඔබ කරපු පරිවිදේ මොකක්ද? ඉන්ෂුරන්ස් ගත්තා නේද? ඇයි ඉන්ෂුරන්ස් ගත්තා? වාහනේට මොකක් වෙයිද කියලා දන්නේ නැති නිසා පාලන දෙනවා. ඒ කියන්නේ ඔබට තේරුණා නේද මේක මේ මගේ වසඟේ පවතින දෙයක් නෙමෙයි. කොයි වෙලාවෙ මොකක් වෙයිද දන්නේ නැහැ. පින්නතුනි, ඇයි අපි අපේ හිතට ඉන්ෂුරන්ස් එකක් ගන්න නැත්තේ? ඇයි අපි අපේ හිත කියලා මේ ඕන එකෙක්ට අපිට ඕන දෙයක් කරපන්න කියලා දෙන්නේ? ඕන දෙයක් කියපන්. මගේ හිත තලපන්. මගේ හිත පොඩි කරපන්. මම රිදවපන්. පින්වතුනි, අන්න ශාස්ත්‍රඥ වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා අපිට දෙනෝ හිතට ඉන්ෂුරන්ස් එකක්. ගන්න මේක ෆ්‍රී. නිකන් දෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ පින්වතුනි තැලෙන පොඩි වෙන බලාපොරොත්තු තියාගෙන විනාශයට පත් වෙන මහා දුකට පත් වෙන අපේ හිත්වලට තියෙන රක්ෂණ ආවරණයකට ඉන්ෂුරන්ස් පොලිසියකට ඕක දාගත්තට පස්සේ පින්වදිනේ කවුරු වෙයිද තමන්ට මොකක් කිව්වද තමන්ගේ හිතරි දෙන්නේ ඇයි ඇයි හිතරි දෙන්නේ නැත්තේ අනේ මේ මනුස්සයා මේ ඇවිල්ලා මේ මේ මේ මේ ඔය දේවල් කිවි හේතුන බලන්නේ හේතු කීයක් හටගෙන ඕනද මේ මනුස්සයා මගේ ගුණ වර්ධනාවක් කරන්න ඒ වගේම හේතු කීයක් හටගෙන ඕනද මේ මනුස්සයා මන දොසක් කියලා හේතු කීයක් හටගෙන ඕනද ඔය කියන දේ මම ඇහෙන්නේ හේතු කීයක් හටගෙන ඕනද ඔය කියන වචන ටික මේ මට ඕන විදිහට අහුන ගන්න කළා හේතු කීයක් හටගෙන ඕනද ඕක බැන්න කියලා මම තේරුම් ගන්න හෝ මන ප්‍රශංසාවක් කරා කියලා මම තේරුම් ගන්න අනිකර හේතු වල බලන්නේ ඕව හේතු වල ඵල කියලා හිතාගත්තට පස්සේ කොහොමද තියෙන්නේ මම ලෝකෙදී දීලා බලාපොරොත්තු ඇති කරගන්නේ මේ මේ බිල්ඩින්ගේ වහල මේ ධර්මශාලාවේ වහල මේ විදිහේම පැවති යුතුයි කියලා මම කොහොමද බලාපොරොත්තුවක් ඇති කරගන්නේ ඇයි මේ හැම කණුවකටම වගකීමක් තියෙනවද මේ මේ මේ බිල්ඩින්ග මේ විදිහට පවත් ගන්න මේ හැම මේ හතර පැත්තෙම තියෙන බිත්තිවලට මේ උරුවස්සක් උරුවස්සක් ගානේ මේ දොරක් ජනේලයක් ගානේ මේ යකඩ ක්‍රේම් එකක් ගානේ හේතු සැකසීලා තියෙනව නේද මේ මේ බිල්ඩින්ග් එකේ සීලින් එක මේකේ වහල මෙහෙගෙන පවත් ගන්න ඉතින් මේ වහල කඩන් වැටුණොත් එහෙම හේතු වල ඵලයක් විතරයි දුන්නා මම කොහොමද බලාපොරොත්තුවක් තියාගන්නේ නැහැ මට ඕන විදිහට මේක තියෙන්න ඕනි කියලා හැබැයි බලාපොරොත්තුවක් තියාගත්තොත් මොකද මම මේ කරන්නේ අන්න දුකක් ඇති වෙන්න මුලක් මම හදාගත්තා තේරුම් ගන්න එහෙනම් දුක කියන්නේ කවුරු ඇති කරගන්න දෙයක් ලෝකෙද අපිට දුක දෙන්නේ අපිම දුක හදාගන්න බලාපොරොත්තු ඇති කරගන්නේ ලෝකයාද අපිද අපි නේද කියලා බලාපොරොත්තු ඇති කරගන්නේ මේ ලෝකෙ අහිංසකව තියෙන වස්තු මේ ඔහෙන් තියෙන වස්තු ගැන අපි කියලා බලාපොරොත්තු ඇති කරගන්නවා ඉතින් දෙකේ දෙකේ මුල්ලක් කරන් ගහන්න ඕනේ බලාපොරොත්තු ඇති කරගත්ත මනුස්සයා ලෝකෙ තියෙන වස්තු වලටම අපරණ දෙවියනි ඔබ මෙන්න මේක පොඩ්ඩක් අනුනා කරලා බලන්න පොඩි උදාහරණයක් දෙන්න. ඔබ අද ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් ඇලවෙන්න කියලා හිතාගෙන ඇස් දෙක වහගන්න කියලා හිතාගෙන ඇඳගෙන ඉන්න. ගිහිල්ලා ඇස් දෙක වහගන්න හිතුවා විතරයි අන්න අල්ලගුවත් බජල්ව වහන්න ගත්තා. දැන් ඔබ ඉන්නත් එක ගැටේ. ඇයිද ඔබේ බලාපොරොත්තුව නිශ්ශබ්දතාවයේ මොකද ඔබට නිදාගන්න හිතන්න පින්වතුනි ඔබට කන් ඇහෙන්නේ නැතුව ගිහිල්ලා ඔබ දැන් මේ කන් ඇහෙන්නේ නැති ලෙඩේට බෙහෙත් ගන්නවා දොස්තරගෙන් දොස්තර අන්තිමතාවේ හම්බුනහම දොස්තර ඔබට මේ මණිලේ දෙනවා කතා කරන්න දෙන්නේ නැහැ නෙන්නේ ඔබට ලියලා හරි පෙන්නනවා දැන් අද හෙටම ඇහෙන්න පටන් ගන්න පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඇහෙච්ච ගමන් ආපහු එන්න දැන් පළවෙනි මනුස්සයා විඳා ගන්න ගිය වෙලාවේ එයාට සත්‍යයක් ඇහිච්ච ගමන් එයා උන්න වුණා. දෙවෙනි මනුස්සයා නිදා ගන්න කියපු මොහොතේම මෙන්න එක පාට බජව වෙනවා. දැන් කොයිතරම් තෘප්තියක් දැනෙන්නේ එයාට. පළවෙනි පුද්ගලයාට දුකක් ඇති වුණේ ඇයි? එයාගේ බලාපොරොත්තුවේ තිබ්බ වෙනස නේද? දෙවෙනි පුද්ගලයාට සතුටක් ඇති වුණේ නේද? ඒකත් බලාපොරොත්තුවත් එක්ක තිබ්බ දන් දෙනවක් නේද? පින්වුතුනි එහෙනම් මේ ලෝකයේ සැපදුත් අපි පණවගන්නේ අපි බලාපොරොත්තු ඇති කරගන්න ආකාරයෙන් නේද? ඒ නිසා නේද එක වෙලාවක් අපිට සැප කියන වස්තුවක් ඊළඟ මොහොතේදී අපිට දුක කියන්නේ. එහෙනම් පින්වුතුනි මේ ලෝකේ තියෙන වස්තු වලට බහිර එක නවත්තන්න අද ඉන්න. මේ ලෝකයේ පුද්ගලයෝ ජාති දෙකක් තියෙනවා. ඔබ මේ දෙන්නගෙන් කොයි එකක් තියෙද කියලා කොයි එකේනාද කියලා ඔබම තීරණය කරන්න. ඒක කොට තමන්ට ප්‍රශ්නයක් ඇති වෙයි. දෙකොට තියෙන ප්‍රශ්නයක් ඇති වෙයි. තමන්ට ප්‍රශ්නයක් ඇති වෙද්දී ගිහිල්ලා ඇඟිල්ල දික් කරලා කියනවා උඹ වෙනස් දියක්. උඹේ වැඩ. උඹ වෙනස් දියක්. හැබැයි එක්කෙනෙක් ගිහිල්ලා ඔය ඇඟිල්ල දික් කරන්නේ ජනේලයක් දිහා බලන. අනෙක් කෙනා ඇඟිල්ල දික් කරන්නේ කණ්ණාඩියක් දිහා බලන. කොයි කෙනාද ඔබ හිතන්නේ සතුටෙන් ඉන්නේ? පින්වතුනි අපිට පුළුවන් නම් මේ ලෝකේ අපේ වසඟයට කරව ගන්න, අපේ වසඟයට පත් කර ගන්න. බුදුහාමුදුර අපිට ඇවිල්ලා උඹලා හැදියන් කියලා දේශනා කරන්නේ නැහැ. උන්වහන්සේ වහී මුත්‍රා කරි මොකක් කර දෙනවද කියලා. මෙන්න මේක කිව්වම ලෝකේ ඔක්කොම උඹට ඕන විදිහට හැදෙන්නේ. උඹට ඕන ඕන දේවල් කර කර ඉන්නේ. එහෙනම් එහෙම කියනෝනේ කරන්න කියලා. නෑනේ උන්වහන්සේ කිව්වේ මේ බලාපොරොත්තු නිසායි. උඹ මේ සංහාව නිසායි මේ දුක හටගන්නේ. මේ හේතුන් නිසා හටගන්න ඵලවලට ඔබ කියන හැලුම් කරනවා. තේරුම් ගන්න මේ හේතු වෙනස් වෙච්ච ගමන් අර ඵලය වෙනස් වෙනවා. හේතු වෙනස් වෙච්ච ගමන් ඵලය වෙනස් වෙනවා නම් කොහොමද අපි කියලා ඒකට යම්කට ඇලිලා බලාපොරොත්තු වෙන්නේ මේක මේ විදිහෙන් පැවතිය යුතුයි කියලා. ඇයි අර ඵලය වෙනස් වෙනු වෙච්ච ගමන් අපි දුකටපත් වෙනවා. අන්න පින්වතුනි අනිච්ච නම් දුකයි කියලා තථාගතයන් වහන්සේ අපිට වේදනා කරනවා. අනිච්ච දුක්ඛ. හැබැයි ඔතනින් උන්වහන්සේ නැවතුනේ නැහැ. උන්වහන්සේ ඊට පස්සේ අපෙන් ඇහුවා, ඔය වැඩ පිළිවෙල තේරුම් අරගෙන මේ හේතුන් නිසා හටගන්න දේවල් වලට උඹලා කියලා ඇලුම් කරලා ඒව නිසාම දුක ඇති කරගෙන, ඒ කිව්වේ හේතුන් නිසා හටගත්ත දේවල් වලට උඹලා ගිහිල්ලා ඔබ ගිහිල්ලා ඇලුම් කරලා ඒ හේතු වෙනස් වෙද්දී ඵලය වෙනස් වෙනවා. අන්න ඒ වෙලාවට ඔබ දුකටපත් වෙනවා. ඔය වැඩ පිළිවෙල කර කර ඉන්න එක සාරයිද අසාරයිද? අන්න උන්වහන්සේ දේශනා කරනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි හේවත් අසාරයි න අර්ථයි. අර්ථයක් නැහැ ඔය කරන වැඩ පිළිවෙල. තේරුමක් නැහැ. කිසිම හරයක් නැති වැඩ පිළිවෙල. එන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා. අනිත්‍යං කායත්තේන දුක්ඛං භයත්තේන අනන්තං අසාරකත්තේන අපිච්චේ. මේ පටිසම්භිදා මග්ගර්ණේ මග්ග ප්‍රකරණය කියන්නේ ත්‍රිපිටකයේ කොටස. මේ දෙක කලින් තමයි ඇහුවේ නැතුව මේ කියන කාරණා. දැන් බලන්න තියෙන්නේ ශාස්ත්‍ර මහන්සේ නිවන පනවනව මෙන්න මේ ආකාරයට. කොහොමද නේද? දැන් පහට තාලා. කීප දවසකට බැරි වුණා. කීයද සාමාන්‍ය ඉවරට දේශන පහට. පින්වතුනි මම ඔබට අලුතෙන් කාරණාව කියන්න ගියා. හැබැයි දැන් තියෙන වෙලාවම මට හිතෙන්නේ සමාහට ඒක කතා කරනකොට වෙලාව හොඳ වෙයි. මොකද මේක ඔබට නිකන් අර ෂේප් වෙන්න ඔහෙ කෙලින් කියලා දැම්මම වැඩක් නෑ. තේරෙනවද? අපි ඊළඟ දවසේ කතා කරමු. හැබැයි ඔබට අද බොහොම වටිනා කාරණාවක් මම හිතන ඔබට දෙන්න මට හැකියාවක් තිබුණා. අපිට මේ ගැන කතා කරන්න හැකියාවක් තිබ්බා කියලා. ඒ තමයි මේ අනිත්‍ය ස්වභාවය. එහෙනම් මුලින්ම ඔබට කරන්න මම පොඩි අභ්‍යාසයක් දෙන්නම්. මේක පන්තියක්. දැන් පාඩම අහන්න ගියා නම් ගෙදර ගිහිල්ලා කරන්න හෝම්වර්ක් එකක් දෙන්න. මෙන්න මේකයි හෝම්වර්ක් එක. ඔබේ ඔබ ගැන එක්ස්පර්ට් ඔබ කියලා දැන් ඔබ මට කියවන දෙපාරක් ඔබ ගැන හොඳින්ම දන්නේ ඔබ කියලා. එහෙනම් පින්වතුනි ඔබේ හිත ඇලෙන තැන, ඔබේ හිත ගැටෙන තැන හොඳටම දන්නේ කවුද? ඔබ. tamam. ඔය හිතන හිත ඇලෙන තැන, හිත ගැටෙන තැන මේද අපිට තියෙන ප්‍රශ්නේ. දැන් මේ තේරුම් ගන්න මේ බාහිර ලෝකයේ තියෙන වස්තු නෙවෙයි ගැටලුව කියලා. අපි ගිහිල්ලා බලාපොරොත්තු ඇති කරගන්න එකයි ප්‍රශ්නේ කියලා. ඔය බලාපොරොත්තු ඇති කරගෙන බලාපොරොත්තු ඉෂ්ට වෙද්දී අපි සතුටටපත් වෙනවා. බලාපොරොත්තු භංග වෙද්දී මේ ඉච්ඡා භංගත්වයට පත් වෙද්දී අපි දුකටපත් වෙනවා. එහෙමනේ? එහෙනම් අපිට වෙන අභ්‍යාසය මෙන්න මේකයි. මේ අනිත්‍යතාවය කියන්නේ මේ හේතුඵල ධර්මමයි කියන එක ඔබ තේරුම් ගත්තනම් ඔබට යම් අවබෝධයක් ලැබුණනම් මතු යම් දවසක අපි හම් වෙන දවසක් එනකම් හෝ මේ දේශනාවේ ඉතිරි කොටස ඔබට අහන්න යම් දවසක් එනකම් මෙන්න මේ දේ පොඩ්ඩක් අභ්‍යාසයක් විදිහට කරලා බලන්න. ඔබේ හිත යම් තැනක ඇලෙනවා නම්, ඔබේ හිත යම් තැනක ගැටෙනවා නම්, ඔබට පුළුවන් නම් හිතලා බලන්න, මේක මේ දේට මම ඇලෙන්නේ ඇයි? ඇයි මේ දේ මට ගැටීමක් උනේ? ගැටීම කියන්නේ ගැටීමයි ගැටීමයි කියන්නේ කාටික දෙපැත්තක් නෙවෙයි. ඔබ යම් දෙයකට ගැටෙනවද ඔබ ඒ වෙන ඒකට විරුද්ධ දෙයකට ඇලිලා හිටියේ නැත්තම්? යම් දෙයකට ඔබ ගැටෙන්නේ ඊට විරුද්ධ දෙයකට ඔබ ඇලිලා හිටියොත් නේද? යම් දෙයකට ඔබ ඇලිලා ඉන්නව නම් ඒ දේ ඉෂ්ට නොවුනොත් අන්න ඔබ ගැටෙනවා. ඒ කියන්නේ කාටික දෙපැත්ත ඇලිලිමයි ගැටෙන්නේ. එහෙමනම් ඔබ යම් දෙයකට ඇලීමක් ඇති වුණොත් ඔබේ හිතේ, ගැටීමක් ඇති වුණොත් ඔබේ හිතේ, පුළුවන් නම් හිතලා බලන්න මේක මම කොහොමද හේතුඵල ධර්ම තුලින් දකින්නේ කියලා. මේ හේතුන් නිසා හටගත්තු දෙයකට නේද මම මේ ඇලුම් කරන්නේ? ඔබේ දරුවෝ වෙන්න පුළුවන්, ඔබේ ආහාර වේල වෙන්න පුළුවන්. ඔබ හිතන්න ඔබ මම තව සරල උදාහරණයක් දෙන්නම්. ඔබ හදනව පරිස්සම යනවා, පරිස්සම යන්නේ හදන කුස්සියද? ඕකට අවශ්‍ය කරන සියලුම අමුද්‍රව්‍ය ටික ඔබ ලෑස්ති කරගන්නවා. පරිස්සම වැට ඉරිස්කුඩු අම්මල දන්නේ නැති මට වඩාත් අන්තිම පරිස්සම හදපු කාලයක් මතක නෑ. ලුණු තමනතන් තරමිස්ස තුන පහ තමනතන් ඇද්ද වෙයි ඇද්ද හරිද? මේ මින් හරි. තවරද? ආ පොල් කිරි. පොල් කිරි හරි. පොල් කිරි ටිකක් දාගෙන උතෝ. පාන් එක කන බලන්න නේද නේද? හරි. ඔන්න ඔය කියන ටික අපි එකතු කරගන්න. එකතු කරගෙන දැන් මම හදන්න යන පරිප්පු වෙන්නේ. ඔය ටික නිදි පදමට නිදි වෙලාවට එකතු කරමින් ගින්දර නිදි තරමට දානමින් අඩු කරමින් වැඩි කරමින් හැඳි ගගා ඔන්න ඔය කියන පරිප්පුව හදනවා. ඔය පරිප්පුව හේත් එකක ඵලයක් නෙමෙයි. ඔබේ ස්වාමි පුරුෂයා ගෙදරේ පොඩි දරුවෙක් ඉන්නවා නම් හිතන්න ඔබේ අම්මව තාත්තා හරියන්නේ. ඔබ මේ දැන් මේ පරිප්පු ව්‍යංජනයක් හදලා තියෙනවා. දැන් ඔබ බොහොම සතුටින් හිගානකට ඔය පරිප්පු ටිකයි පාම්පෙත් කොයි දාල නිහිල්ල මෙන්න කියලා දෙනවා කන්නේ. අර මනුස්සයා පාම්පෙත් කඩාගෙන පාම්කැලල කඩාගෙන පරිස්සෝත්ෙම ගෝල කඩේ දාගත්ත ගම තුත් නොදකින් කියලා ඒ ආදරු ටික බලන් ගියාම පිටින් ඔබ ලුණු කියලා දාලා තියෙන සී ඔබේ කැමැත්ත තිබ්බේ මොකද්ද? රසවත් පරිස්සු ව්‍යංජනයක් හදන්න. ඒකන අදාළ කරන හේතු ටිකක් තිබුණා. ඒ හේතු වලින් එකක් දැන් වෙනස් වෙලා ඔබ දන්නේ නැහැ. අන්න ඵලය වෙනස් වුණා. එක හේතුවයි වෙනස් වුණේ. ඔබේ කැමැත්තද දැන් වෙලා තියෙන්නේ, ඔබේ අකමැත්තද දැන් වෙලා තියෙන්නේ? කැමැත්තවත් අකමැත්තවත් නෙමෙයි. මොකද ඒක එතනට අදාළ නැහැ. තේරෙනවද මේ කියන දේ? ඔබේ කැමැත්ත මොකද්ද කියන එක ඔබ හිතන්න ඔබ මේ රූප වේදිකෙක් විදිහට ඔබ ලියනවා පරිප්පු ආයතනයක් හදන ක්‍රමවේදය කියලා. අර කියපු අමුද්‍රව්‍යයක ලියලා මෙන්න මෙහෙම පරිප්පු හදන්න කියලා එකින් එක එකින් එක එකින් එක ලියනවා. ඔය කියපු අමුද්‍රව්‍ය වල බින්දු ඔබ ඔන්න තව එකක් එකතු කරගන්න. මගේ කැමැත්ත කොච්චරද? බින්දුව පරිප්පු ග්‍රෑම් 250යි, මිරිස් කුඩු ටිකයි, ලුණු ස්වල්පයයි, කරමිච්චයිත්යි, මිරිස් ටිකයි, කැමැත්ත අකමැත්ත බින්දුවයි. ඇයි කැමැත්ත අකමැත්ත මොකක් වුණත් අදාළ නැහැ එතනට. ඔන්න ඔය විදිහට පින්වතුනි ඔබේ ජීවිතේ ඔබ ඇලෙන ගැටෙන තැන් හොය හොය මොකද ඔබ නිදන්නේ ඔබේ හිත ඇලෙන ගැටෙන තැන්. තත්කාල කල්පනා කරලා බලන්න මේ හේතු වල ඵලයකට නේද මම මේ ඇලුනේ? හේතු වල ඵලයකට නේද මම මේ ගැටුනේ? ඒ හේතුඵල මගේ වශයෙන් නෙමෙයි නම් පවතින්නේ මොන මොනවද මම මේ ඇලෙන්නේ? ඇයි මම මේ ගැටෙන්නේ? මේ අහගෙන ඉන්නේ රෙන්දා සදාගෙන කනෝ කනෝ කියනවා වගේ වැඩක් නේද මම මේ කරන්නේ? ඔන්න ඔය විදිහ තේරුම් ගත්තට මේ තාත්තේ තියෙන උදේ අපිටම තේරෙනවා මේ දේවල් දාන්න කරනවා. හේතු වල ඵලයකට ඇල්ලවත් වැඩක් නැහැ, ගැටිලවත් වැඩක් නැහැ. ඕක ඔහි තිබ්බා වේ. මේ කය තියෙන දවස් තියෙනකන් තියේ. නැහෙන දවසක නැහිලා යයි. ඇයි මේකට හේතු තියෙන තාක්කල් පවතී නැති දවසක නැති වෙලා යයි. පින්වල ඔබේ දරුවන් ඔච්චරම තමයි. ඔබේ දරුවන්ට අවශ්‍ය යුතුකම් ඔක්කොම කරන්න. පුළුවන් හොඳම ඉස්කෝලේට යවන්න. දෙන්න පුළුවන් හොඳම කෑම දෙන්න. හැබැයි ධර්ම නොමග කියන ඒක ඒ විදිහට බාර ගන්න. ඇයි හේතු වල බලයක් තියෙන. ඔබ ඔබට ඇලෙන්නවත් ගැටෙන්නවත් කියලා වැඩක් තියෙනවා. ඔබ කරන්න පුළුවන් උඹේ මේ කරන්න. හැබැයි ලැබෙන ප්‍රතිඵලය බාර ගන්න. දරුවන් හොඳට උගන්වන්න. හැබැයි ඒ ධර්ම කීක නිපාති හේතුනා කියලා ඔබට කරන්න දෙයක් නැහැ. ඇයි ඔබ එතන අවශ්‍ය කරන හේතු ඔක්කොම සැකසුන්නේ එක්තරාක පාස්ද? ෆේල් වෙන තමයි ඉස්සෙල්ලා මේ හේතු ටික සැකසුනේ. එහෙනම් ඒ ටික ඒ විදිහට බාර ගන්න ඔබට පුළුවන් නම් අන්න පින්වන ඔබ ඇලෙන්නේ නැහැ, ඔබ ගැටෙන්නේ නැහැ, ඔබ බොහොම උපේක්ෂා සාගත වෙයි. ඔන්න ඔය උපේක්ෂා සාගත බව ලබා ගන්න පුළුවන් නම් පින්වතුනි ඔය ඇලීමයි ගැටීමේ අන්ත දෙකට යන්නේ නැතුව ඔබේ හිත මැදස්තව ඔබට තියාගන්න පුළුවන් නම් අන්න පින්වතුනි ඔබ එදාට බොහොම සතුටින් ඉන්න පුළුවන් කම මේ දැන් කරගන්න. එහෙනම් අන්න ඔබ අද මගෙන් අහලා අහදාගෙන ගත්තා කාම ලෝකයේ ඉඳාම සතුටින් ඉන්න පුළුවන් ක්‍රමය කාම ලෝකයෙන් මිදලා නිර්ආමිත සෝය හොයාගෙන යන පාරේ සතුටින් ඉන්න පුළුවන් කියන එක. ඔබ ආවේ සතුට හොයාගන්න. ඔබට අවශ්‍ය දේ නෙමෙයි මම දුන්නේ. ඒක ගමන් කිව්වේ. මම ඔබ දෙන්නේ ඔබ මගෙන් ඉල්ලන. ඔබ මගෙන් මෙතන ඇවිල්ලා වාඩිලා පටිච්චසමුප්පාදය පැහැදිලි කරන්න කියලා කිව්වොත් නියදේ. හැබැයි ඔබ මගෙන් ඍජුව ප්‍රශ්න අහපු නැති හින්දා මම දන්නවා මමත් ඔතනම තමයි ඉන්නේ. මමත් සතුට තමයි හොයන්නේ ජීවිතේ. එහෙනම් මේ සතුට හොයන්න අපි හැමෝටම පොදුයි. අන්න ඒකයි ඔබට සතුට හොයාගන්න පුළුවන් ක්‍රමය කියලා දුන්නේ. කාම ලෝකයේ ඔබට තව තව සතුට විඳින්න ඔබ අදින්නම් දන්නවා මොකද කරන්න ඕන කියලා. තව තව ගෙදර අද යන්න පුළුවන් නම් වාහනේ දෙන්න එපා කියන ෆයින් එකෙන් කියලා බොහොම මහන්සිලා වතුර විදුරක් දෙද්දි හරිම ආශ්වාදයි. කකුල් දෙක මේ හාන්සි පුඩුවට දාගත්තෙ බොහොම ආශ්වාදයි. බොහොම මහන්සියෙන් ඉන්න මනුස්සයර නින්දර වැටුනහම හරිම සනීපයි. නියම නින්දක් එනවා කියනවා. හැබැයි හොඳට නිදාගෙන ඉන්න මනුස්සයර ආයි නිදාගන්න කිව්වට ඒ මනුස්සයරේ ආශ්වාදයක් නැහැ. අන්න ඒක කියන්නේ කාම ලෝකේ තවත් ආශාවෙන් ඉන්නවොත් නම් තවත් දුක් විඳිනවා. හැබැයි නිර්ආමිත සෝය වෙමින් ඉන්නවොත් නම් පිළිතුරේ නිර්ආමිත සතුට නිර්ආමිත සැපය ඔබට විඳින්නොත් නම් තේරුම් ගන්න මේ ලෝකයේ සියලුම දේවල් හේතුවල ඵල. හේතුවල ඵල කියලා ඔබ තේරුම් ගත්තා නම් ඔබ ඒ හේතුවල ඵලයෙන් කිල ඇලෙන්නේ නැහැ. මොකද ඇලුණොත් අර හේතු වෙනස් වෙච්ච ගමන් ඵලය වෙනස් වෙනවා. ඵලය වෙනස් වෙච්ච දවසට ඔබට අත්විඳිනම දුකම තමයි. එහෙනම් ඔන්න යථාර්ථය තේරුම් ගත්තනම් ඔබ දුක් වෙන්නේ නැහැ. ඔබට අනන්ත හේතුවක් ඉතිරි වෙන්නේ නැහැ. හොඳයි මුතුනි. එහෙනම් මම හිතන්නේ අද මේ දේශනාව අවසන් කරන්න වෙලාව හරි. අපි ඉතිරි දවසක හම්බුන තවත් අදියරක් මේ ගමන යා. මේ මං වෙන්න ඕනේ. මං කියේ මගේ සහෝදර ගාමිණී වහන්සේලා මේ එක අච්චුවෙක් ඔක්කොම උන්වහන්සේලා කවුරු මේ ධර්මයේ දේශනා කරත් කොයි ලිකම තමයි කියන්නේ. සමාන වෙන උදාහරණ පාවිච්චි කරා. ඇයි? අපි මේ හැමෝම කතා කරන්නේ තමන් ජීවිතය අත්දැකීම. මේක සම්දිත්තිකයි. මේක හේහිපස්තිකයි. ඕපනයිකයි. තමන් ජීවිතය අත්දැකීම එක්ක කතා කරනවා. ඒකෝට තමයි අපිට තේරෙන්නේ. නැත්තම් මේ මෙතෙන්ට බලපතා කරන්නේ වල ඕක අරගෙන පිටු ඔබට දේ ඔබට ධර්මයන් දේශනා කරා කියලා ඔබ කොහොමද ඔබේ ජීවිතේ ඕක සම්බන්ධ කරන්නේ? මේ හැඟීම මම ඔබට කොහොමද දෙන්නේ? මම මගේ අත්දැකීම් වලින් කතා කරේ නැත්තම් මම විඳපු දුක් ගැන ඔබට කිව්වේ නැත්තම් කොහොමද පින්වදිනේ ඔබේ දුක් ගැන ඔබට මතක් කරලා දෙන්නේ? ඉතින් අන්න ඒක අපි ඒ වගේ බොහොම ප්‍රායෝගික ක්‍රමවේදයක් හැම වෙලාවෙම උත්සාහ කරගෙන යොදා ගන්න ධර්ම දේශනා කරා. එනම් තිල් පවර්ණය කරන වැඩකට උත්සාහ දෙමින් කරනකොට කොහොමද? හලෝ කම්බරද? පොඩ්ඩක් බලමුද? මම හිතන්නේ ලොකුම දේ වැඩිය. සාමාන්‍ය පොඩ්ඩක් බලන්න. දැන් කී පවර් එක දැන් අපේ ලොකුම වැඩි නෝද? පොඩාරම. ඒ අතරේ තියෙන දේ දැන් මම බලන්න තමයි ලොකු ස්වාමීන් වහන්සේ වැඩම කරා ඒ උඩ මේ පංචේ සමාලෝචන අර මම කර කලින් කියපු කාරණා මම මේක දිහේ කීපයක් පොඩ්ඩක් කියවන්න මේ දිග පත්‍රිකා දෙකක් තියෙන මේ ඔක්කොම කියවන්න වෙලාවක් නැති වෙයි මේක දිහේ මේකේ සතරේ ඇති බිය කරන බව මට නිතරම සිහි වෙනවා ඔබ දැකලා ඉන්න මාකට මේක කීප දෙනෙක් කරා ගෙවාගෙන ආ සතරේ මා හෙළු කඳුළු මම සයුවේ වැඩි බව මට නිතරම සිහි වෙනවා. ගෙවාගෙන ආ සතරෙහි මගේ සිරුරින් ගලාගෙන කියන්නේ මම සයුවේ වැඩි බව මට නිතරම සිහි වෙනවා. ගෙවාගෙන ආ සතරෙහි මගේ මලකඳන් එකතු කළා කලේම ඒ ගොඩ මේ මම පොළොවට වැඩි බව මට නිතරම සිහි වෙනවා. ගෙවාගෙන ආ සතරේ නිරයට වැඩි අපමණ දුක් විඳ වාර ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වෙනවා. ගෙවාගෙන ආ සතරේ පෙරේතයෝ වෙලා සෙනසුණු ආයුෂ ටිකක්වත් නැතුව බඩගින්නේ සිටි වාර ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වෙනවා. ගෙවාගෙන ආ සතරේ හොඳට කරන්නට බැරි භයානක රෝග සෑදී දුක් විඳි වාර ගණන අනන්තයි කියලා මට නිතරම පින්වතුනි ඔන්න ඔය ටික තමයි මගේ ඇස කන දිව නාසය යම් තැන ගැළුණු මම නිතරම මට මතක් කරගන්නවා. ඔබත් ඔය ටිකම මතක් කරගන්න. තරල මේ සතර දුකෙන් මිදෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒකට වීර්යය වඩන්න. ඔබට අවබෝධය ලබා දෙන මේ ස්වාමීන් වහන්සේලා මොහොත් පින්ව ස්වාමීන් වහන්සේලා එනු මේ මන්දිරේ ඒ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න මහා කරුණාවෙන් උන්ට ඉලක්ක දානේ ලබා දෙන්න. වීර්යය වඩා ගන්න උදව් කරන්න. ඒ නිසායි ගමන යන්න අධිෂ්ඨාන කරගන්න ඔබට ඒ කටයුතු කරගන්න පුළුවන් වෙනවා. හරි. පොද එහෙම කියන්නේ පන්සිලේ ජීවිතය සඳහා මම කරන සමිනා තියාරු කරයි. මේ ධර්ම දේශනාව වන්දනා කිරීමේදී තමයි නැත්නම් ඔබට ආශිර්වාදයක් ලබා ගන්නවා. අභිවාදන සීලිත නිච්ඡන්දාන සායෝ චත්තාරු ධම්මා වදන්ති ආයුවන්තු සුසම්පරං ආයුරාරෝග්‍ය සම්පති සබ්බ සම්පති වේච අපෝ නිබ්බාන සම්පති සුභ පේනෝ නිරුක්ත පාදියෝ නිතා උපනිපාණි පදං